බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක නීවරණම්පි සමනුපස්සාමි යේන නීවරණේන නියුතා පජාදීගරත්ථං සන්ධාවಂತಿ සංසරಂತಿ යත ඉදං භික්ඛවේ අවිජ්ජා නීවරණම් අවිජ්ජා නීවරණේ භික්ඛවේ නියුතා පජා දීගරත්ථං සන්ධාවಂತಿ සංසරಂತಿ ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි වෙසක් පොන් පොහොය දිනය නිමිති කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රිවර්සයිඩ් මොරිනෝ වැලි සම්බුදාලක විහාරස්ථානයේ සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් ඒ වැඩසටහනට සහභාගී වීමෙන් වෙනතට වඩා විශේෂයක් විදියට ඔබ නිවෙස් වල ඉඳලායි මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. ඉතින් පින්නතුනි මේක තමයි අපේ බෞද්ධයන්ගේ තියෙනට ඕන ලක්ෂණය. අපිට ජීවිතය ලැබෙන හැම කරදර කම්කටොළු දායි අවස්ථාවකම අපි සුභ පැත්තට යහපත් පැත්තට සුභවාදී දෙසට යොමු කරගන්නවා. නිදසුනක් වශයෙන් කිව්වොත් අවමංගල්‍ය කාරණයක් ආවොත් ඒක අපි මංගල කාරණයක් බවට පත් කරගන්නවා. කෙනෙක් ළඩ වුණොත් මහලු වෙනකොට මරණයට පත් වෙනකොට මේ වගේ අවමංගල්‍ය කාරණ අපේ ජීවිතවලට එනකොට ඒ එක අවමංගල්‍ය කාරණයක් නිමිති කරගෙන මංගල සූත්‍රයේ සඳහන් වෙන විදිහට දානංච ධම්මචර්යාච ඥානකානං සංඝෝ අරිය සත්‍යාන දස්සනං සමනානංච දස්සනං මාතාපිතූ පට්ඨානං මෙන්න මේ වගේ මංගල කරුණු රැසක් අප සිද කරගන්නට දක්ෂ වෙනවා. මේක පින්නතුනි අපේට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ආවාසය, සද්ධර්මයෙන් ලැබිච්ච ආවාසය, මහා සංඝරෝ නැසුරු කිරීමෙන් අපට ලැබෙන ආදර්ශය තමයි අප මේ සිද කරන්නේ. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේලට මාව පේනව ඇති කියලා මට හිතෙනවා. එනවා අපේ හැඹුරනේ. හා හොඳයි. මම හිතන අර ප්‍රධාන බෑග්ග්‍රවුන්ඩ් එකට පින්තූරේ වැටිලා නැහැ තාම. ඔබ වහන්සේ ඉන්න විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒක මැනේජ් කරන කෙනාට හරියට කියන්නේ ඒක නැත්තම්. පින්තූරේ තාම වැටිලා නැහැ මම හිතන්නේ. ඔබ වහන්සේට පෙනුනට ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ පේනවා. බලන්න බෑග් එක සැලකලා බලන්න. ආ හොඳයි. හොඳයි පින්තුනි. ඉතින් අපේ ජීවිතවලට ආමංගල කාරණා ලැබෙන අවස්ථාවේදී ඒ දේවල් අපි මංගල කරුණු බවට පත් කරගන්න ආකාරයයි මේ මා සඳහන් කළේ. ඉතින් පින්නතුනි, ඒ ආකාරයෙන් අපට කටයුතු කරන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබිච්ච ආවාසය නිසා. ඉතින් අපට ඒ ගැන හුඟක් සතුට වෙන්නට පුළුවන්. ඉතින් ඒ කටයුතු කරන අතරේදී අනිත් පැත්තෙන් විපත් කාල පැමිණෙච්ච අවස්ථාවේදී ඒ විපතම අපට සම්පත කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් විපත සම්පත කර ගැනීම, ආමංගල්‍ය මංගල කාරණයන් බවට පත් කර ගැනීම, මේක තමයි පින්වතුනි අපට බෞද්ධයන් විදියට ලැබෙන ලොකුම ආභාසය. ඉතින් ඒ ගැන අපට හුඟක් සතුටට පත් වෙන්නට අවස්ථාව තියෙනවා. හොඳයි පින්වතුනි, අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටකයේ කුද්දක නිකායේ උදාන පාළියේ සඳහන් වන අවිද්‍යා නීවරණ සූත්‍රය. අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයයි අප අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ අපි සමරණ වෙසක් පුන් පොහොය දිනේදී පින්නතුනි අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව ගැන කල්පනා කරන්න වටිනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, උපත සහ මහා පරිනිර්වාණය කියන මේ කරුණු සිහිපත් කරන අවස්ථාවේදී අපි මංගල්‍ය කාරණා විදිහට සමරනවා. නමුත් සැබවින්ම පින්වතුනි අපි මේ සමරන්නේ භාගතුන් වහන්සේගේ ජීවිතය මංගල කාරණා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් බෝසත් කුමාරයාගේ උපත මංගල කාරණයක් වෙනවා, සම්බුද්ධත්වයත් මංගල කාරණයක් වෙනවා, උන්වහන්සේගේ පරිනිර්වාණය කොහොමද මංගල කාරණයක් වෙන්නේ කියලා. නමුත් මේ තුනම පින්වතුනි අපේ මංගල කාරණා නෙවෙයි. අපට බුදුරජාන් වහන්සේගේ උපත මංගලයක් තමයි, උන්වහන්සේගේ සම්බුද්ධත්වයත් ලෝකෙන මංගල කාරණයක් තමයි. නමුත් විශේෂයෙන්ම අද අප මේ සිහිපත් කරන්නේ භාගතුන් වහන්සේගේ ජීවිතයේ පැවතිච්ච මංගල කාරණා. උන්වහන්සේට මේ අවසන් ආත්ම භාව ඉපදීම වගේම සම්බුද්ධත්වයට පත්වීම වගේම මුළු සාංසාරික ගමනම නිමාට පත් කළා, නැන්දක පියාගත්තු අනුපතිසිස්ස නිර්වාණ ධාතුවෙන් පිරුණු පාපෝ ස්කන්ධ පරිනිර්වාණයත් සම්පූර්ණම සිදු කරපු අවස්ථාව උන්වහන්සේගේ ජීවිතයේ උතුම් මංගල කාරණයක් වුණා. ඉතින් එවැනි අත්‍යුදාර ජීවිතයක් ගත කරපු ඒ උත්තමයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ අපට ජීවිතේ ලබා දෙන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය ලබා දෙන්න. භාගතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලයේ නීවරණ පිළිබඳව කතා කළා. එදා භාරත සමාජයේ සීල සමාධි වඩපු අය බොහොමයක් හිටියා. නමුත් එය හඳුනාගෙන තිබුණේ නීවරණ පහක් විතරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන විද්ද, උද්ධච්ච කෝපච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණේ විතරයි එදා ඒ අය හඳුනාගෙන තිබුණේ. නමුත් ඒ අතරින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා විශේෂ නීවරණයක් හඳුනා දෙනවා, අවිඥා නීවරණේ. බොහෝ විට අපි බෞද්ධයන් වශයෙන් අපි හිතාගෙන ඉන්නේ බුදුදහමේ දැක්වෙන්නේ පංච නීවරණ විතරයි කියලා. පංච නීවරණ තමයි බොහෝ සූත්‍රවල දැක්වෙන්නේ. නමුත් පින්වතුනි විශේෂයෙන් අභිධර්ම පිටකය විශේෂ සූත්‍රවල මේ හයවෙනි නීවරණය වන අවිද්‍යා නීවරණය පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. ඉතින් කොයිතරම් දුරට අපි ආධ්‍යාත්මික ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන ප්‍රධානම සාධකය තමයි මේ අවිද්‍යාව හඳුනා ගැනීමත්, ඒ අවිද්‍යාවට ප්‍රතිපක්ෂ ගුණධම් වැඩීමත්, අවිද්‍යාව දුරු වෙන ආකාරයට සම්මාදිට්ඨිය ප්‍රඥාව දිනු වෙන ආකාරයට අපි කොයිතරම් දුරට කටයුතු කරනවාද කියන එක මතයි අපේ ජීවිතයේ සාර්ථකත්වයේ සැලසෙන්නේ. ඉතින් අන්නේ කරුණුයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් අද මේ අපි සමරන්නේ මවුරුන්ගේ දිනයත් අද සමරනවා. ඉතින් අපේ ජීවත්වන අමරණ තාත්තට ආශිර්වාද වෙන්නත්, මියගිය අමරණ තාත්තලාට පුණ්‍යානුමෝදනා වෙන්නත්, ඒ වගේම අපේ සසර ජීවිතවලදී උදව්පකාර කරපු අමල තාත්තලා හුඟක් සුගතිය ඉඳගෙන අපි කරන්න කියන දේවල් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අමල තාත්තලට පින් වැඩින විදියටයි අපි මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. විශේෂයෙන් මේ වසංගත රෝග පැවතෙන සමයේ අපේ බොහෝ පින්තුන් වෙනදාට වඩා පින්කම් කරන සමය, තමන්ගේ නිවස පන්සලක් කරගෙන ධර්මශාලාවක් කරගෙන කටයුතු කරන අවස්ථාව. ඉතින් ඒක ඔබේ ජීවිතයේ ලොකු භාග්‍යයක් කොට සලකන්න. මේක බෞද්ධයන් වෙච්ච අපට ලැබෙන සුවිශේෂ අවස්ථාවක්. ස්වාමීන් වහන්සේලගේ ඇසුරෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන්, සද්ධා ප්‍රතිලාභයෙන් අපට ලැබෙන ඉහළම ආනිසංසයක් තමයි මේ සද්ධර්ම අපේ නිවසට අපේ දේශවන් සමීපයට සම්ප්‍රාප්ත වීම බණහන අවස්ථාව ලැබීම ඒක තමයි ජීවිතයේ ඉතාම භාග්‍යයක් කොට සැලකන්න. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය උසලනවා යමිත මහත්මයා යමිත පෙරේරා මහත්මයාත් ශ්‍රීමාව පෙරේරා මහත්මියත් ඉතින් මේ පින්තුන්ට අපි පුණ්‍යානුමෝදනා කරමින් එයත් සංගේ මිය ගිය ඥාතීන් සිටිනවා නම් ඒ හැම දිනටම පුණ්‍යානුමෝදනා පිණිසත් ඒ වගේම ඔබනමින් මිය ගිය ඥාතීන් හැම දිනටම පුණ්‍යානුමෝදනා පිණිසත් ජීවත්වන හැම දිනටම ආශිර්වාදයෙන් ධර්ම අවබෝධය පිණිසත් මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා අපි ආරම්භයේදීම ප්‍රාර්ථනා කරනවා. පින්තුනි මේ අවිද්‍යාව පිළිබඳව කතා කරද්දී බුදුදහමෙහි නොයෙක් තැන්වල මේ පිළිබඳව කරුණු සාකච්ඡා වෙනවා. අවිද්‍යාව කියන එකේ ප්‍රවේදමක් තියෙනවා. මේ අවිද්‍යාවටම තමයි මෝහ කියලා කියන්නේ. ඇතැම් තැන්වල පොඩි පොඩි වෙනස්කම් තියෙන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපිට සමාන අදහසක් විදිහට කියන්න පුළුවන්. හැබැයි ගැඹුරට යද්දී අන්‍යම් සියුම් වෙනස්කම්ත් අපිට පැහැදිලි කරන්න පුළුවන්. කෙසේ වෙතත් මේ මෝහය නැත්නම් අවිද්‍යාවෙහි විවිධ ස්තර පැහැදිලි කරන්න පුළුවන්. ඒ අතරින් බුදුදහමේ දැක්වෙන අවිද්‍යාවේ ඉතාම පතුලම අවස්ථාව තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ලෝකයේ සමාජ සම්මත විදියට ලෝක සම්මත විදියට යහපතයි කියන කිසිම දෙයක් පිළිනොගන්නා වූ ස්වභාවය. නත්ති දෙන්නම් දීපු දෙහි ආනිසංස නැ, නත්ති ඉට්ටම් යාගී විපාක නැ, නත්ති හුතං හෝමී විපාක නැ, නත්ති සත්තා ඕපපාතික ඕපපාතික සත්‍යයන් නැ, නත්ති සුකට දුකට අනක් සම්මානම් කලම් විපාකෝ යහපත යහපත් කර්මවල විපාක නැ, නත්ති අයං ලෝකෝ නත්ති පරෝලෝකෝ මෙලවක් නැ, මරණයෙන් මතු ජීවිතයක් නැ, නත්ති මාතා නත්ති පිතා අම්මණ තාත්තට උපස්ථාන කිරීමේ ආනිසංසයක් විපාකයක් නැ, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සමගත සම්මා පටිපන්නා මේ ලෝකේ යහපත් මාවතට පිළිපන්න පුද්ගලයන් නැ කියන ආදි වශයෙන් කර්මය ඇතුළු දෙමෝපියන් ඇතුළු මේ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන්න දැඩි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. භාගතුන් වහන්සේ ජීවත් වෙච්ච කාලේ පින්නතුන් දන්නවා ෂඩ් සාසුරු අතරින් මක්කලි ගෝසාල අකිරියවාදියෙක් විදිහට සැලකුවා. ඔහු කියනවා ගංගා නම් ගඟේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට දාන දෙමින් ගියත් ඒ වගේම ගංගාවේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට හමු වෙන සියලුම සත්‍යයන් ඝාතනය කරමින් ගියත් එයින් ලැබෙන කුසලයක්වත් අකුසලයක්වත් නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ මක්කලි ගෝසාල කියලා කියන්නේ සත්‍යයන්ට දාපු ඇමක් වගේ කියලා. මේ සත්‍යයන් දුගතියට ගෙන යන්න තියෙන ඇමක් වගේ මක්කලි ගෝසාලගේ දර්ශනය කියලා. ඉතින් මහා අනන්තකාරී කෙනෙක් විදිහට දේශනා කළේ. එතකොට බුදුදහම එක පැත්තකින් මේ නියති මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය ඒ නියති මිත්‍යා දෘෂ්ටිය මුදවන්නට අනුශාසනා කරනවා. ලෝකයේ සමහර අය නියති මිත්‍යා දෘෂ්ටි හිටියට හැම දිනෙකම බෞද්ධ නොවන හැම දිනෙකම නියති මිත්‍යා දෘෂ්ටි කියලා කියන්න බෑ. එහෙම වුණොත් බෞද්ධයන් විතරයි සුගතිගාමී වෙන්නට ඕන. එහෙම කරන්නේ බුදුදහමේ කියන්නේ මේ නියති මිත්‍යා දෘෂ්ටිය මේ 10ම දැඩිසේ ප්‍රතික්ෂේප කරන කෙනා තමයි දුගතියට විශේෂයෙන් නිරයට යන බව සඳහන් වන්නේ. මේ 10ම ප්‍රතික්ෂේප කරනවන යම් කිසි කෙනෙක් ඔහුගේ මේ දෘෂ්ටි අත්හැරෙන කම්ම එතනත්තා මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නිරය කියලා සඳහන් කරනවා. එහෙම නිරයේ ඉපදෙන්නට හේතු වන ප්‍රධාන කරුණු හයක් ධර්මයේ සඳහන් වෙනවා. ආනන්තරේ පාප කර්ම සහ නියති මිත්‍යා දෘෂ්ටිය කියන මේ කරුණු. ආනන්තරේ පාප කර්ම යම් කිසි කෙනෙක් කරුවොත් එයාට කල්පයක් නිරයේ දුක් විඳින්නට වෙනවා. නමුත් පින්තුනි යම් කිසි කෙනෙක් මේ නියති මිත්‍යා දෘෂ්ටිය පත් වුණොත් කල්පයක් නෙවෙයි වැඩිපුර කාලයක් වුණත් වෙන පුළුවන්. ඒ මිත්‍යා දෘෂ්ටිය අත්හරින තුරුම ඔහුට සුගතියක් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් වන්නේ. ඉතින් ඒ තරම භයානක දෙයක් තමයි මේක. ඉතින් මෙන්න මේ දෘෂ්ටියෙන් මිදෙච්ච සමහර අය ඉන්නවා. ඇතැම් විට මරණයෙන් මතු ජීවිතයක් විශ්වාස නොකරත් සමහර අය අම්මට තාත්තට සලකනවා. ඒ වගේම මානව දහම අගය කරනවා. ප්‍රාණඝාත ආදීන් වැළකීලා ඉන්නවා. මත්පැන් පාන ආදීන් වැළකීලා ඉන්නවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා. අනිත් අයට යහපත පිණිස මානව දායකයන් කටයුතු කරන මිනිස් ලෝකේ ඉන්නවා. ඉතින් ඒ අය ඇතැම් විට පරලෝක ජීවිතයක් විශ්වාස නොකරත් සසර කළා වූ පින්කම අනිසංස නිසා මේ ජීවිතේ කරන්නා වූ යහපත් දේවල් අනිසංස නිසා එය සුගතිගාමී වෙන්න පුළුවන්. මධ්‍යම නිකායේ තියෙන මහා කම් විභංග සූත්‍රය මේකට හොඳම නිදසුනක්. ඒ සඳහන් වෙනවා මිත්‍යා දෘෂ්ටි ණය වුණත් ජීවිත අවසාන කාලේ යම් යම් කුසල කරලා එයාට සුගතිගාමීවෙන්න පුළුවන් ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟ පියවර තමයි කම්මසගතා සම්මාදිට්ඨිය. දැන් මෙතනින් නම් පින්නතුනි අපි මේ සම්මාදිට්ඨිය ලබන්නට කළ යුතු කාරණා බුදුදහමේ සඳහන් වෙනවා. බුදුදහමේ මේ සම්මාදිට්ඨිය නැත්නම් අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වූ අවිද්‍යාවට විරුද්ධ වූ ගුණධම දිනු කිරීම සඳහායි සම්පූර්ණ ධම්මක යොමු වෙලා තියෙන්නේ. බහගතුන් වහන්සේ වසර 45ක් ධර්ම දේශනා කළේ මෙන්න මේ ප්‍රඥාව නැනස සම්මාදිට්ඨිය දර්ශන සම්පත්තිය දිට්ඨි සම්ප්‍රාප්තිය ලෝකෙට සලසා දෙන්නට. සියලුම දෘෂ්ටි බුදුදහමෙන් බැහැර කළාට සම්මාදිට්ඨිය බැහැර කිරීමක් කරන්නේ නැහැ. සම්මාදිට්ඨිය දිට්ඨියක් වෙන්නේ නැහැ පින්නතුනි. සම්මාදිට්ඨිය කියන වචනේ තිබ්බට එතන ඒ සම්මාදිට්ඨිය කියන්නේම ප්‍රඥාවට කියන වෙනත් නමක් විදිහට තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගමන් මගේදී අපට සම්මාදිට්ඨිය ලබාගෙන මේ අවිද්‍යා අන්ධකාරයෙන් දුර වෙලා ප්‍රඥා ලෝකේ කරා පිවිසෙන්නට හේතු වන ප්‍රධානතම කරුණු හතරක් විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සුගතිගාමී මාර්ගයේ නිර්වාණගාමී මාර්ගයේ අඛණ්ඩව පවත්වා ගත යුතු ගුණධම් විදිහට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ කාරණා? ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ හතරවල ප්‍රධාන වන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයයි. කල්යාණ මිත්‍රාශ්‍රය තමන්ට ලැබෙන්නේ සසර ජීවිතේ ලැබිච්ච කලාව උපින් කමලානිසංස විදියට. හැබැයි පින් කමලානිසංස ලැබුණටම මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් දේශනා කරන පණිවිඩය යම් කෙනෙකුගේ දේශනයක් අහනකොට ඒ දේශනයේ සමස්ත සාරාංශය ඉගෙන ගන්නට අපි නුවණැති වෙන්නට ඕන. නැත්නම් අපට පෙරපිනි ලැබිච්ච කල්යාණ මිත්‍රත්වයේ අහිමි වෙනවා. මේක පින්නතුනි ඉතාම වැදගත් දෙයක්. භාගතුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියන කාරණා තුනක් වෙනවා. මේ තුනම වැදගත් පින්නතුනි. බොහෝ විට අපි හිතන්නේ කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් ඔක්කොම වැඩ සම්පූර්ණයි කියලා. එහෙම නැහැ. පළවෙනි කාරණේ කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. දෙවෙනි කාරණේ කල්යාණ මිත්‍රයන් සහාය කරගන්නට ඕන. එයා යාළු කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි කල්යාණ සම්පවංගතා කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන. නැමෙනවා කියන්නේ දැක්කාම නැමුණට විතරක් නෙවෙයි. ඒ කල්යාණ මිත්‍රයන් කියන පණිවිඩය මොකද්ද කියන්නේ කියන එක පිළිබඳව අපේ දෙසම යමන්නට නොවිතෝන් යමන්නට ඕන. නමන්නට ඕන. මේක ඉතාම වැදගත් කාරණයක්. ඉතින් අපි අතෙමිට බොහෝ විට අපි දන්න කරුණු අනිත් අයට කියන්න උත්සාහ කරන්නේ. අනිත් කෙනාගේ ජීවිතයේ ගැඹුරු ජීවිත පරිඥානය, ජීවන අධ්‍යක්ෂින් ලෝකයේ දෙස බලන ආකාරය තේරුම් ගන්න දරන උත්සාහය අඩුයි. අතෙමිට අපිට වඩා වයසින් වැඩි කෙනෙක් මේ කල්‍යාණ මිත්‍රෙන් වෙන්න පුළුවන්. සමහර විට සමගේ වයසක සමගාමී කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට තමන්ට වඩා වයසෙන් අඩු කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙන්න පුද්ගලිකව අප ගත්තොත් අපේ ජීවිතවල වැඩිපුරම හම්බෙච්ච කල්‍යාණ මිත්‍රයෝ අපිට වඩා වයසින් බාලයි. එතැන්බෙට අපි වැඩිපුරම බණහල තියෙන්නේ අපිට වඩා වයසින් බාලයගේ ධර්ම දේශන. පින්නතුනි ඒ අය කායික වයසින් අඩු වුණාට ආධ්‍යාත්මික වයසින් ගුවක් ඉදිරියෙන් ඉන්න අය. ඉතින් මෙන්න මේක අපිට ලැබෙන්නේ අපේ පෙරපිනට අපි ඒ හඳුනා ගන්නට ඕන. හඳුනා ගන්න විතරක් නෙවෙයි ඒ අය යම් අනුශාසනාවක් කරනවා නම් ඒකේ හරය උගහා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. බොහෝ විට දේශනයක් අහනකොට අපේ තියෙන ලක්ෂණය තමයි අපේ දර්ශනයට අපේ මතවාදයට නොගැලපෙන තැනක් අහවනොතින් අපි එතනින් මේ පුද්ගල ප්‍රතික්ෂේප ගන්නවා. පින්නතුනි මේක ලොකු අමහගියක්. එහෙම නොවෙන්නට ඕන. ඇතැම්මට එයා කියන වැදගත් කරුණු රාශියක් ඒ දේශනය තුළ අන්තර්ගත වෙන්න පුළුවන්. අපේ දර්ශනයට නොගැලපුණාට අපේ දර්ශනය වැරදි නම් එතෙන් පින්නතුනි අපි ආ ප්‍රතික්ෂේප කළා කියලා වැඩක් නැහැ. ඒ නිසා අපට වඩාත්ම නිවැරදි දර්ශනයක් හරහා යන්නට මේ කල්යාණ මිත්‍රත්වය අපිට වැදගත්. ඒ කල්යාණ මිත්‍රයන් වෙත නැඹුරු වීමක් අවශ්‍ය වෙනවා. කල්යාණ මිත්‍රයන් කියුවාම සමීපේ ඉන්නම අවශ්‍ය නැහැ. ඒ අය දුර ඉන්න කෙනෙක් වුණත් අපට මාධ්‍ය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ මුණගැහෙන්නට අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි ඉදිරියට යන ගමනේදී පළවෙනි පියවර තමයි මේ ප්‍රඥාව ලබා දෙනට අවිද්‍යාවට විරුද්ධ වූ මේ ධම්මගේ ගමන් කිරීම සඳහා අපට හේතු වන පළවෙනි කාරණේ විදිහට පළවෙනි පියවර තමයි සම්මාදිට්ඨියේ අතිවික්‍රේ සම්මාදිට්ඨියේ සාස්වා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියන කාරණේ. සාස්ත්‍ර වූ කියන ආශ්‍රවණ හිත වූ පුඤ්ඤභාගියා පිනට බර වෙච්ච, පිනේ පැත්තට යොමු වෙච්ච උපදි වේපක්කා, උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අර නියති මිත්‍යාදෘෂ්ටියෙන් මිදලා සාමාන්‍ය මිත්‍යාදෘෂ්ටිය ඉන්න කෙනාට ඊට පස්සේ බුදුහාමර දේශනා කරනවා මෙන්න මේ කම්මසගතා සම්මාදිට්ඨියට හේතුන කාරණා. සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේටත් ශ්‍රාවකයන් වහන්සේටත් සාමාන්‍ය පොදු ජන සමාජය සාමාන්‍ය මට්ටමේ බුද්ධි මට්ටමක් තියෙන අය හමුනහම මුලින්ම දේශනා කරන්නේ මේට අදාළ දේශනාව. ඒ මොනවද? දාන කතා, සීල කතා, සංඝ කතා, ඒ වගේම කාමනං ආදීනවන්, ඕකාරං සංකලේසං, නිබ්බාණේ ආනිසංසං, නෙක්ඛම්මේ ආනිසංසං මේ ආදී වශයෙන් කරුණු දේශනා කරනවා. දානේ ආනිසංස මොනවද? දාන කතා, සීලය පිළිබඳව කතා, ස්වර්ගය පිළිබඳව කතා, නෙක්ඛම්මේ ආනිසංස. මෙන්න මේ වගේ මූලික පදනම අර විසිරලා තියෙන දැඩිවූ සිත යම් විදියක මෘදුභාවයට පත් කරන්නට මූලික අනුශාසනා කරනවා. මෙන්න මේ අනුශාසනාවෙන් භාගතුන් වහන්සේ අපේක්ෂා කරන්නේ දුගතිගාමී වෙන්න සත්‍යයන් සුගතිගාමී මට්ටමට ගන්න. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී උන්වහන්සේට ලැබෙච්ච ප්‍රධානතම අවබෝධය තමයි මේ සත්‍යයන් දුගතිගාමී වීමේ ප්‍රවණතාවය. බොහෝ විට අපි මෙන්න මේ මිනිස්යා ඉදිරිපිට තියෙන සුගතිගාමී වෙන්න සත්‍යයේ අභේස තියෙන සැබෑ ගැටලුව අපි පින්නතුනේ හඳුනාගෙන නැහැ. ඒක අතිශය අභාග්‍ය කාරණයක්. බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ අපේ ඉදිරිපිට තියෙන ප්‍රධාන අභියෝගය මොකක්ද අපට? අපේ ළඟම ඥාතීන් මිය ගියාට පස්සේ එයාගේ ජීවිතවලට වෙන ඉරණම මොකක්ද? මෙන්න මේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි අවුරුදු 100ක් ඊටාම සස්ත්‍රේකව සාමකාමීව මිතුරන් සමග සුවදායී වාසය කරන්න පුළුවන්. සුහදව වාසය කරන්න පුළුවන්. ජීවිත අවසාන මොහොතත් ඊටාම ලස්සනට සුවදායී මරණයක් බවට පත් වෙනත් පුළුවන්. නමුත් වෙනතුනි ඒ මරණයෙන් පස්සේ අපේ පරලෝක ජීවිතය දුගතිගාමී නම් එවැනි ජීවිතෙන් ඇත්තටම මේ මරණය වාසනාවන්ත මරණයක්ද? පින්නතුනි ඒක වාසනාවන්ත මරණයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් ඇදහැමල ලෙඩ දුක්කට පත් වෙලා ලොකු පීඩාවකට පත් වෙලා සසර කලින් කරපු කර්මවල විපාකත් ලැබිලා බිම්සාර රජතුමා වගේ ඇතැම්මිට එයා මරණයට පත් වෙනවා. ඇතැම්මිට එයා දුක් විඳද එයා මරණයෙන් පස්සේ එයාගේ ජීවිතය සුවදායි ජීවිතයක් වෙනවා, සුගතිගාමී වෙනවා. මෙන්න මෙතනින් තමයි බුදුදහම නිතරම පුද්ගලයාට උදව් කරන්නේ. එනිසා භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී පින්තුන් දන්නවා භාගතුන් වහන්සේ මණ්ඩ කුණලියට පිට වෙච්ච ආකාරය, ඒ වගේම චත්තමානක කුමාරයට පිට වෙච්ච ආකාරය, මහකාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාත වඩමින් අර දිලිඳු මිනිසුන් ඉන්න ප්‍රේදිවියන මිනිස්යන් වාසය කරන, ඊටාම දිලිඳු මිනිසුන් වාසය කරන ප්‍රදේශවල පාගමනින් පිණ්ඩපාතේ වැඩම කරමින් දුගතිගාමී වෙන මිනිසුන්ට බත් හැන්දක් බෙදන අවස්ථාව ලබා දීලා ඇතැමිට නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා නැගිටලා යන වැඩම කරන මහකාශ්‍යප මහරහතන් වහන්සේ මුලින්ම වැඩම කරන්නේ ඇතැමිට එදාම මරණයට පත් වෙලා දුගතිගාමී වෙන මිනිසෙක ගෙදරට. ඒ මිනිසෙක ගෙදර ඉස්සරහගෙන පාත්‍රය තියාගෙන ඉඳලා ඒ මිනිස්යා බෙදෙන එක බත් හැන්දෙන් ඇතැමිට ඒ මිනිස්යා සුගතිගාමී වෙනට එයට උදව් කළා. මෙන්න මේක තමයි කරුණාව කියලා කියන්නේ පින්නතුනි. අපි ඇත්තටම ලෝකෙ පිට පිට වෙනවා නම් අපි පිට වෙන්න ඕනේ මෙන්න මෙතනින්. ඒ සඳහා භාගතුන් වහන්සේ අනුශාසනා රැසක් අපට දේශනා කළ තියෙනවා. අන්නේ සඳහායි බුදුහාමුදුරෝ උපලි සම්පත් ලබා දෙන පින්කම් කරන්න කියලා දේශනා කළේ. වේලාම සූත්‍රය, ඒ වගේම මෙත්තා කේතු විමිත් සූත්‍රය, ව්‍යංගපජ්ජ සූත්‍රය, මංගල සූත්‍රය, මෙන්න මේ වගේ සූත්‍ර දේශනාවලදී මහාචාර්යතුමාගේ සූත්‍රයේ පළවෙනි පියවර විදිහට දක්වන මෙන්න මේ සම්මාදිට්ඨිය ලබා දෙනට මිනිසුන්ට උදව් කරන්න ඕන. අන්නේ උපකාරය පින්තුනි මේ ලෝකයේ දෙන සාමාන්‍ය දානයන් අතරින් ඉහළම දානය විදිහට සැලකන්නේ මේ සම්මාදිට්ඨිය ලබා දීම සඳහා කරන අනුශාසනාව. සම්බදානං ධම්මදානං දිනාති කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක. ඉතින් පින්තුනි මෙන්න මේ අවබෝධය ලැබුණට පස්සේ ඒ කියන්නේ අපේ හිත දෝෂය කරගෙන හිටියොත් රාගෙන් ද්වේෂෙන් අපේ හිත වැළලීලා තිබුණොත් ජලිය තිබුණොත් අපි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන ආකාරය සත්‍යයෙන් පැහැදිලි කළ දෙනවා. ඒක මරණයෙන් පස්සේ වෙන දුකක් විතරක් නෙවෙයි, මරණාසන්න මොහොතේ වෙන දෙයක් විතරක් නෙවෙයි, ඇතැම් වෙලේ ජීවිත කාලයම කරපු ක්‍රියාවල හේතුවක් වෙන්නත් පුළුවන්. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි සිහිපත් කළ යුතු කාරණා ටිකක් තියෙනවා. මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මනුසුලෝකෙන් මිය ගියත් සුගතියෙන් ගිලි වුණත් එයයි ඉපදෙන්නේ අපාගත තත්ත්වයන් වල වුණත් ඊට හේතුව මොකද්ද කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ විට හිතන් ඉන්නේ අපි ද්වේෂය නැත්නම් මනුෂ්‍යයන්ට හානි කිරීම වෙනත් කෙනෙකුට හානි කිරීම මේ වගේ කර්ම තමයි අපි බොහෝ විට දුගතිගාමි වෙන හේතු ඒක කියලා හිතාගෙන ඉන්නේ. පංච නීවරණ පින්නතුනේ දුගතිගාමි වෙන හේතු වෙනවා. පංච දුෂ්චරිතයන්මයි දුගතිගාමි වෙන හේතු වෙනවා. නමුත් බුදුදහමෙන් පෙන්වා දෙන ආකාරයට සුගතියෙන් දුගතියට පත්වෙන සුගතිගාමි වෙලා ඉන්න පුද්ගලයන්ගෙන් අපාගත වෙන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් දුගතිගාමි වෙන්නේ. බහුතරයක් දුගතිගාමි වෙන්නේ කුමන අකුසල නිසාද? අවිද්‍යා නැත්තම් දැඩි රෝගය නිසා. මේක ඉතාම වැදගත් කාරණයක්. දේශින් මිය නැත් මුගක් ඉන්නවා. ඒ අය පින්නතුනේ අඩුයි. වැඩිපුර ප්‍රමාණයක් මරණයට පත් වෙලා දුගතිගාමි වෙන්නේ ලෝභය නිසා. වැඩිපුර පිරිසක් යන්නේ ප්‍රේත රෝගෙට. පින්නතුනේ මේ ලෝභ කරලා තියෙන මොහොතද? අනිත් ඇගේ දේපර වලටද? නැහැ පින්නතුනේ. ඇතැම් විට අපේම තමන්ම මේ ජීවිත කාලේ හරියම්බ කරපෝ නැත්තම් තමන්ට දෙමව්පියන්ගෙන් ලැබෙච්ච දායාදය නැත්තම් තමන්ගෙම දුව දරුවන් තමන්ගෙම දේපළ මෙන්න මේ දේවල්ට ආසා කරලා බොහෝ දිනෙක මරණයෙන් පස්සේ දුගතිගාමි වෙනවා. මෙන්න මේ නිසා තමයි භාගතුන් වහන්සේ අපට කරුණාවෙන් දේශනා කරන්නේ විනය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සං කියලා කාරණා දෙකක්. නිතරම දැඩි ලෝභයත් දෝමනස නම් වූ ද්වේෂයත් දුරු කිරීම සඳහා කටයුතු කරන්න කියලා. අනේ සඳහා ආරම්භක පියවර විදියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මුල්ම පියවර විදියට දානය ප්‍රගුණ කරන්න. නිවසේ තමන්ගේ අමරණ තාත්තලට ස්වාමි භාර්යාවන්ට මේ හැම තැනකදීම මෛත්‍රී සාගතයට කැම ටික සූදානම් කරලා දෙන්න උදව් උපකාර කරන්න. තමන්ගේ වත්තරේ නාසරණ සතෙක් ඉන්නවනම් කුරුල්ලෙක් ඉන්නවනම් කැම ටිකක් දෙන්න. වැඩි දෙයක් තබා පින්නතුනේ අපි කැම කාලා වාදනේ හොදනකොට ඒ වාදනේ හොදන දාන ඉඳුල් ටික හරි සත්‍යයට ආහාරයක් වේවා කියන හැඟීමෙන් මේ දානය පුරුදු කරන් පුහුණු කරන්න. ඒ අතර තමන්ට බෞද්ධයෙක් වශයෙන් උදැසන වදුනාම බුදු පියාණන් වහන්සේ වෙනේ පැන් වීදුරක් පූජා කරන්න පුළුවන්, දාන ටිකක් පූජා කරන්න පුළුවන්. එහෙම බැරි වුණත් තමන් අතීතයේ කරපු පින්කම සිහිපත් කරලා අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දිනපතාම ලෝකයේ පින්කම් කරන අය ඉන්නවා. දඹදිව, බුද්ධගයාව, ජයශ්‍රී මහා බෝධිය මේ වගේ ස්ථානවල, බරණැස, ඒ වගේම ලුම්බිනිය, ඒ වගේම ඒ පූජනීය ස්ථාන, ශ්‍රී ලංකාවේ තියෙන පූජනීය ස්ථාන, තවත් බෞද්ධ රටවල තියෙන පූජනීය ස්ථාන, සිළුමිණසෑය, සළුමිණසෑය, දිවි ලෝකවල බ්‍රහ්මලෝක තියෙන පූජනීය ස්ථාන, මේව සිහිපත් කරලා පිනතනේ අපිට සාදු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් වෙනත් කෙනෙක් කරන පින්කමක් වුණත් අපිට ඒ කුසල යම්සේ ප්‍රමාණයකින් අපිට ලබා ගන්නට පුළුවන් අපේ තේ සඳහා මනස යොමු කරනවා නම්. ඉතින් මෙන්න මේ විදිහට අපේ හිතේ තියෙන දැඩි ලෝභය අඩු කිරීමේ පළවෙනි පියවර තමයි දානය පුරුදු කරන්නට ඕන. දෙවෙනි පියවර තමයි සිල්වත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ගේ සුගතිගාමීත්වයේ තීරණය කරන ප්‍රධානම සාධකය තමයි මේ පංච දුෂ්චරිතයෙන් වැළකීමේදීම ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය, බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ හතරෙන් යම් කිසි කෙනෙකුට වැළකීලා ඉන්න පුළුවන් නම් ඒ කෙනා පින්නතුනේ ජීවිතයට වටිනා දෙයක් එකතු කරන කෙනෙක් වෙනවා. මේ පුද්ගලයා නිසා සමාජයට අභේදානය ලැබෙනවා, අවහිරී බව ලැබෙනවා, නිර්භයතාවය ලැබෙනවා. ඒ නිසායි භාගතුන් වහන්සේ පංචශීලයේ දේශනා කරන්නේ බය වේරව දුරු කරන කාරණයක් විදියට, බිය සහ වෛරය දුරු කරන කාරණයක් විදියට. යම් කිසි කෙනෙක් පින්නතුනේ මේ කාරණා වලින් වැළකීලා ඉන්නවා නම් පන්සිල් ආරක්ෂා කරනවා නම් අපේ තැනැත්තා ගැන කොයිතරම් විශ්වාසයක් ගෞරවයක් හට ගන්නවද? පන්සිල්යෙන් බැරුණත් අඩුම ගානේ කාරණා දෙකක් බලන්න පින්නතුනි. කෙනෙක් වැරදි කාම සේවනය හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම්, කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා දන්නවනම් පින්නතුනි ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක් හට ගන්නවද? ඒ වගේම කෙනෙක් සම්පූර්ණයෙන් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවනම්, ඒ අය මොන වරද කරත් යා වරද කරයි කියලා පිළිගන්න කෙනෙක් නම්, ඒ වගේම පින්නතුනි මේ කරුණ පහෙන් යම් කෙනෙකුට වැළකෙන්න පුළුවන් නම් අපට ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක්, කොච්චර විශ්වාසයක්, කොච්චර ආදරයක් ඇති වෙනවද? ඒ තැනත්තාගේ නිවසට අපේ දේවල් ටික ඕන වෙලාවක බාර දෙල යන පුළුවන් මට්ටමේ අපට විශ්වාසයක් ගොඩනගෙනවා. ඉතින් මෙන්න මේ පංචශීලය මේ සුගතිගාමී මාර්ගයේහි ප්‍රධානතම දෙයක් විදියට. ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් අපි මරණයෙන් පස්සේ ජීවිතයක් විශ්වාස නොකරත් අපේ මෙලොව ජීවිතයේම මේ කර්මය පිළිබඳව විශ්වාසය අපි දැනද කරගත්තොත් ඒ තුලින් අපට සුගතිගාමීත්වයේ පිළිබඳව යම් කිසි විදියක සහතිකයක් ලබා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන සිහිපත් කරලා ධර්මයේ සඳහම් ගුණ සංඝ රත්නයේ මහා සංඝ ගුණ මෙන්න මේ ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරලා අපට අපේ චින්තනය සකස් කරගන්න පුළුවන් නම් දිනකට වැඩිපුර වාර ගණන් අපට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රාවක සංඝ රත්නයේ පිනොත්නේ මෙන්න මේ තුනෙන් ජීවමාන සාධකයේ විදිහට අපට ඉන්නේ මහා සංඝ රත්නය. අපිට මහා සංඝ රත්නය කියුවාම ඇතැමිට පිනොත්නේ අපේ චිත්‍රය නිවැරදි නැහැ සමහර ලාට. මහා සංඝ රත්නය නිසායි අද අපට මේ සංඝම් ලැබෙන්නේ. අපි ඒක කිසි විටකත් අමතක කරන්න හොඳ නැහැ. අපිට වික්ෂුන් වහන්සේලාගේ සීලය ගැන යම් කිසි විවේචනයක් කරන්න ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මේ සද්ධර්මය නිසා, විනය පිටකය නිසා. එහෙනම් මේ සද්ධර්මය ඉතුරු කළ දුන්නේ කවුද? ඒ ස්වාමීන් වහන්සේලම තමයි. අද දක්වාම කිසිදු අකුරක් වෙනස් නොකර මේ සද්ධර්මය ඉදිරියට පවත්වාගෙන ඒමම උන්වහන්සේලාට පිනතුණු ගරු කරන වටිනවා. ඉතින් යම් කිසි කෙනෙක් සද්ධර්මයෙන් ප්‍රතිලාභ ලබනවද, කොයිතරම් දුරට යාට ධර්ම අවබෝධය ලැබෙන තියේද කියලා බලන ප්‍රධානතම සාධකයක් තමයි එයා මහා සංඝ රත්නය ඇසුරු කරන ආකාරය. පින්වතුනි, මේ මහා සංඝ රත්නය හරහා තමයි අපට ධර්මය ලැබෙන්නේ. ඒ ධර්මය හරහා තමයි අපට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ නිසා අපි හාන හැම දහම් පදයකින්ම අවබෝධය ලැබෙන්න එදා වැඩ සිටිය මහා කාශ්‍යප හාමුදුරන් වහන්සේ, උපාලි හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මේ සද්ධර්මයේ ග්‍රන්ථාරෝඪ කරන්නට මුල් වෙච්ච මුල්ම බාහනක ක්‍රමය දක්වා මේ ක්‍රමය රැගෙන එන්නට ත්‍රිපිටකයේ සාරාංශ කරපු මනාව සකස් කරපු මේ ප්‍රථම සංගීතකාරක වික්ෂුන් වහන්සේලා ඇතුළු මේ අතීත මහා සංඝ රත්නය කෙරෙහි අපේ අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්නට ඕන. යම් කිසි කෙනෙකුට මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් යන ගෞරවයක් තියෙනවා නම් අන්නේ ප්‍රසාද මාත්‍රෙම පිනුතුනේ ඒ තැනැත්තා සුගතියට ගෙන යන්නට හේතු වෙනවා. ඊළඟට පිනතුනේ ඊළඟ කර්මයේ ප්‍රධාන කුසල කර්මයේ විදිහට සලකන්නේ මෛත්‍රී වැඩීම. නිරතුරුවම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මෙන්න මේ මෛත්‍රී චින්තාව කෙතරවීම. දිනපතාම ලෝකේ මරණයට පත්වන සත්‍යයන් ඉන්නවා. පිනතුනේ හැකි තාක් දුරට ඒ සත්‍යයන්ට සුගතිගාමී වීම සඳහා අපිට කරන්න පුළුවන් මෙහෙවරක් අපි කරනවා. අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන්විතුරක් පූජා කළා. ඒ පිනත් අපි අනුමෝදන් කරන්නේ. අනේ මේ වෙලාවේ සතර පායේ සාපිපාසාවෙන් දූපින්දන සත්‍යයන් ඉන්නවා. අනේ එක සත්‍යයක් හරේ මේ පින අනුමෝදන් වෙලා සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේක තමයි කල්යාණ ධර්ම කියලා කියන්නේ. මේක තමයි සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. සැබෑ මෛත්‍රියක් අපේ ළඟ තියෙනවා නම් ඒක බලන්නේ පිනතුනි කොයිතරම් දුරට අපි දුගතිගාමී වෙන්න සත්‍යයන් දුගතියෙන් මුදවනවද? දැනට දුගතිගාමී වෙන්න සත්‍යයන් සුගතිගාමී වෙන්නට අපි කොමක්ද කරන්නේ කියන එක ගැනයි ඒකෙන් තමයි කෙනෙකුගේ මෛත්‍රිය බලන්නේ. අපි දන්නවා සමහර පින්නතුන් තමන්ගේ ඥාතීන්ට ධර්මයෙන් අනුග්‍රහ කරන විතරක් නෙවෙයි ඇතැම් විට ගෙදර හදන සුරතල් සටන් පන්සලට එක්කන් ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට ඒ සුරතල් සටන්ගේ දෑතින් වන්දවනවා. පින්නතුනි බලන්න මේ තරම් මෛත්‍රියකින් කටයුතු කරන පින්නතුන් අපි දැකලා තියෙනවා. ඉතින් ඇත්තටම පින්නතුනි අපි කෙනෙකුට උපකාර කරනවා නම් උපකාර කරන ඕනේ මෙන්න මෙතනින්. ඒ නිසා දැනට දුගතිගාමීන සත්‍යයන් පිළිහෙට වෙන්නටත්, ඒ වගේම දුගතිගාමී වෙන්නට අනාගතීන සත්‍යයන්ගේ මුදවන්නටත් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි ලෝකෙට කරන්නට ඕන. අන්නේ ගමන් මාර්ගයේදී ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් පින්කම් තුනක් විදියට, ඒක අතකින් දාණය, ඒ අතර සාංගික දානමය පින්කම්, විහෙර විහාරස්ථාන පූජා කරනකොට කරන අනුග්‍රහයන්, ඉහළම කුසලයන් විදියට භාගතුන් වහන්සේ අපට දේශනා කළා. ඊළඟට පින්වතුනි හැකි තාක් දුරට පංචශීලිය ආරක්ෂා කරන්න. පංචශීලිය විතරක් නෙවෙයි අදව ආරක්ෂා කරන වගේ අටසිල්ලාදී උසස් සීලයන් සමාදන් වෙලා රකින්න. ඒ සඳහා අනිත්‍යයට උනන්දු කරවන්න. සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ අපි ප්‍රාණඝාතයෙන් වැළකෙන විතරක් නෙවෙයි ප්‍රාණඝාතය කරන අය ඉන්නවා නම් ඒ එක්කෙනෙක් හරි පුළුවන් නම් ඒකෙන් බලක්ව ගන්න. ඒක ඉහළ කුසලයක්. ඉතින් මෙන්න මේ අංශ දෙකම අපේ ජීවිත තුලින් වෙන්නට ඕන. එතකොට දානමය පින්කම් සීලමය පින්කම් සහ මෛත්‍රී භාවනා කියන මෙන්න මේ ක්‍රියාවන් ටික බුදුදහමේ සලකන්නේ ලෞකික මට්ටමේ ඉහළ කුසලයන් විදියට. මේවට කියනවා සාස්වා පුඤ්ඤභාගියා උපනිවේපක්ඛා කියලා. වෙනත් විදිහකින් කියනවා නම් ඕපදික පුඤ්ඤ කිරිය වත්තුනි කියලා සඳහන් කරනවා. උපදි සම්පත් ලබා දෙන පුඤ්ඤ කිරිය වත්තු. මොනවද උපදි සම්පත් කියලා කියන්නේ? උපදි සම්පත් කියන්නේ සුගතියක් ලබා දීම, බුද්ධෝත්පාද කාලයක උපතක් ලබා දීම, සුදුසු ප්‍රදේශයක උපතක් ලබා දීම, සහ වාසස්ථාන ලබා දීම, හොඳ දෙහැමි රැකරක්ෂාවට යොමු වීම, පින්වත් දූ දරුවන් ලැබීම, රූප සම්පත්තිය, නිරෝගී බව, දිගාසිරි සම්පත්තිය, ලස්සන කටහඬ, මෙන්න මේ වගේ දේවල් පිනතුණි මේ උපදි සම්පත්තට අදාළ දේවල්. එකහතකින් මේ උපදි සම්පත්ත අපිට ලැබෙන්නේ අපි කලින් ආත්මභාවල කරපු පින්කමලානිසංස විදියට. නමුත් පිනතුණි බොහෝ දෙනෙක් දන්නේ නැහැ අපි මේ ආත්මභාවය කරන කොයිතරම් පින්කම් මේ ආත්මභාවයේදීම උපදි සම්පත් වැඩි කරන්න හේතු වෙනවද කියලා. ඔබ අප හැමදෙනාම පිනතුණි නොයෙක් විදිය කුසල කම් කරනවා, සත්පුරුෂ දහම් පිළිපදිනවා. අන්නේ කුසල කර්මවල සත්පුරුෂ දහම් රැස කානිසංස මේ ආත්ම භාවයේදීම අපට බොහෝ විට ලැබිලා තියෙනවා. ඇතැම් විට ඔබත් එක එකට ඉගෙන ගත්තු කුඩා කාලේ සෙල්ලම් කරපු රැකී රක්ෂා කරපු කී දෙනෙක් බලන්න ඔබේ වයස යන්නේ වන්ට මිය ගිහිල්ලාද කියලා. එයයි අතුරින් ඔබ නිරෝගීව මෙච්චර කාලයක් ජීවත් වෙච්ච එකයි පින්නතුනේ පුදුමේ. බොහෝ විට අපි ලෙඩ දුකක් එනකොට හුඟා පුදුමයටපත් වෙනවා. අනේ මට මේ දේ හැදියේද කියලා බය වෙනවනේ. පින්නතුනේ බය වෙන්න නෙවෙයි, තමන් පුදුම වෙන්න ඕන. තමන් මෙච්චර කාලයක් කොහොමද ජීවත් වුනේ? කුඩා කාලේ පටන් මේ දේවල් වලින් බේරිලා අපි මෙච්චර කාලයක් ජීවත් වීම ගැන තමන්ටම තමන් ප්‍රශංසා කරගන්නට ඕන. ඇයි වෙනත් කෙනෙක් කරපු දෙයක්ම නෙවෙයි ඒක. ඒ අපේ කර්ම ශක්තිය නිසාම අපි මේ බොහෝ අනතුරුලින් බේරිලා අද ඉන්න මේ තත්ත්වයට අපිපත් වුණා පින්නතුනේ. ඒ ගැන සතුටු වෙන ගමන් තව තවත් මේ පින්කම් කරන විදියට අපේ ජීවිත සකසා ගන්නට ඕන. පින්නතුන හැලැති භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ සද්දවසේ මරණයට පත්වන හිටිය අර කුඩා කුමාරයා ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරලා ඒ ස්වාමීන් වහන්සේලාට වැඳ වීම නිසා මේ කුඩා කුමාරයා දවස් 7 මරණයට පත්වන හිටිය මේ දීගාය කුමාරයා පසල 120ක් ජීවත් වුණා කියලා කියනවා. ඉතින් පින්නතුන් තමන්ගේ නිවසේ ඉන දුව දරුවන් වැඩිහිටියන්ට වන්දනාමාන කරන්න පුරුදු කරවන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කම හොඳට දන ගහලා වන්දවන්න. ඒ වගේම ඔබේ අම්මල තාත්තලා කියලා සියලු දැක්කම වඳින්න. තමන්ගේ කුඩා දරුවන්ට දෑතින්ම ඒ වැඩිහිටියන්ලාව වන්දනා කරවන්න. මේක පින්නතුන් ලොකු කුසලයක්. ඒ දරුවන්ට ලොකු ආශිර්වාදයක්. නිරෝගී භාවය ලබන්න, දිගාසිරි සම්පත් ලබන්නට, උපදි සම්පත් ලබන්නට හේතු වන කාරණයක්. ඉතින් අපි මේ සඳහන් කළේ අපි මේ ජීවිත කාලයම කරන කුසල දහම් විශේෂයෙන් සාංගික දානමය පින්කම් විහෙර විහාරස්ථානවලට කරන උපකාර මහා සංඝරත්නය වෙනුවෙන් කරන කැපවීම මෛත්‍රී භාවනාව පංචශීලය මෙන්න මේ කර්ම පින්තුනි හැකි තාක් දුරට ජීවිතයේ සිද්ධ කරගන්න. ඒ සිද්ධ කරගත්තු පමණට තමන්ගේ ජීවිතේ ලොකු සතුටක් ලැබෙනවා. ඒ සතුට ආරම්භ වන්නේ තමන් වාසය කරන නිවසෙන්. නිවසේ ඉන්න සමීප තමයි තමන්ට ප්‍රිය වෙනවා. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරනකොට, ඒ වගේම මේ ගුණධම් ටික සමග ළඟ තියෙනකොට නිතර අනිත් හමු වෙන අය කෙරෙහි මෛත්‍රී සාගත කාය කර්මෙන්, මෛත්‍රී සාගත වාක් කර්මෙන්, මෛත්‍රී සාගත මනෝ කර්මෙන් කටයුතු කරනකොට ඒකින් ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි ඉන්න ස්ථානයේ තමන් කොතන හිටියත් ඒ ඉන්න ස්ථානයේ අය තමන්ට ප්‍රිය වෙනවා. හැබැයි ඉතින් එයා සත්පුරුෂයන් වෙන්නට ඕනි. එයා සත්පුරුෂයන් නොවෙනව නම් අපි කොච්චර හොඳ වුණත් එයාට ඒක තේරෙන්නේ නැහැ. නමුත් සත්පුරුෂයන් මැද ඒ සත්පුරුෂයන් තමන් ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා මෙන්න මේ රකින්න ගුණ දහම ආනිසංස විදියට. ඒ වගේම තමයි ඉදිරියට යනකොට මේ පුද්ගලයාට දැනෙනවා ඒ පුද්ගලයාගේ ජීවිතයේ තව හුඟා කාරණා එයාට ලැබෙනවා. ඒ මේ ජීවිත කාලය තුලදීම කරන පින්කම් වල ආනිසංස ඔහුට දැක ගන්නට ලැබෙනවා. මේ ආනිසංස විදියට පින්නතුනි ඔහුට ලැබෙන ඉහළම ආනිසංසයක් විදියට ධර්මයේ සඳහන් වන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. අපට අපේ ජීවිතවල අපි කරන ක්‍රියාවලින් අපට ලැබෙන ඉහළ ආනිසංසයක් තමයි අපට හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. මේක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. මේක ඊටාම වැදගත් දෙයක්. අපේ චරිතයේ තියෙන ලක්ෂණ අපට ඉතාම ඉහළ කල්යාණ මිත්‍රයන්ට ළඟා වෙන්න ප්‍රධාන සාධකයක් වෙනවා. ඉතින් තමන් කරන මේ යහපත් ක්‍රියාවල ආනිසංස විදියට එයින් ලැබෙන ඉහළම ආනිසංසය තමයි පින්තුනේ තමන්ට ධර්ම මාර්ගය කියලා දෙන හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ පළමු පියවර විදියට මෙන්න මේ කම්මසගතා සම්මාදිට්ඨිය අදාළ කරුණු අපට අසා දැනගන්න ලැබෙනවා. පින්තුනේක බොහෝ දෙනෙකුට ලැබෙනවා. වර්තමානයේ බෞද්ධයන්ගෙන බොහෝ දෙනෙකුට මේ අවස්ථාව ලැබෙනවා. තමන් පිළිපැද්දා හෝ නැති වුණා හෝ බොහෝ දෙනෙකුට මේක ලැබෙනවා. හැබැයි මේ ස්වර්ගගාමී මාර්ගය විතරක් නෙවෙයි බුදුදහමෙන් ඉස්තර කරන්නේ. මේට වඩා තව පියවරක් ඉදිරියට යනවා බුදුදහමෙන්. මෙන්න මෙතෙන්දි තමයි පින්තුනි අපිට අපේ ළඟ සාමාන්‍ය තියෙන ගුණධර්ම විතරක් අපිට තිබෙන බෑ. සාමාන්‍යයෙන් අපි කෙනෙක් හොඳයි කියලා කියන්නේ එයා දන් දෙනවා නම්, ඒ වගේම පංචශීලිය ආරක්ෂා කරනවා නම්, අපි සලකන්නේ නැත්නම් යහපත් වචන කතා කරනවා නම්, අපි යා හොඳ කෙනෙක් ඉදිරියට යන්න ඕන දේක් කතා කරනවා. නමුත් පින්තුනි අපි තව පියවරක් ඉදිරියට යන්නට ඕන. අපට ඊට වඩා ඉහළ කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ සහ උදේ පංච නීවරණ විතරක් නෙවෙයි, විශේෂයෙන් අද අපේ මේ මාතෘකාව වන අවිද්‍යා නීවරණයේ දුරු කිරීම සඳහා හේතු වන කල්යාණ මිත්‍රයන් අපට ලැබෙන නම් අර මුලින් සඳහන් කරපු ගුණධර්මවලට වඩා සුවිශේෂී ලක්ෂණ ටිකක් අපේ ළඟ තියෙනට ඕන. මොනවද ඒ ලක්ෂණ? ඒ ලක්ෂණ ඇතුළත් තියෙන සූත්‍රය මොකද්ද? කල්පනා කරලා බලන්න පින්නතුනි. මොකද ඒ සූත්‍රය? දන්න කෙනෙක් ඉන්නනම් අතිස්සන් බලන්න. අපේ ළඟ තියෙන ඕන සුවිශේෂී කාරණා. විශේෂයෙන් ධර්ම මාර්ගය යද්දී අපේ ළඟ තියෙන ඕන සුවිශේෂී චරිත ලක්ෂණ පිළිවෙලව දැක්වෙන සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය? ඔව්. මංගල සූත්‍රයේ තියෙන තنين කරුණු දැක්වෙනවා. නමුත් ඊටත් වඩා ඉදිරියට ගිහිපු සූත්‍රයක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි යන්තං සන්තං පදං අභිසමිච්ඡය. යම් ශාන්ත පදයක් හැමදිනම් අන්නේ ශාන්ත පදයේ වූ නිර්වාණය කරා යාවේදී අපේ ළඟ තියෙන ඔන සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒ තමයි සක්කෝ උජෝජේ සෝජෝජේ ආදී ගුණ දැක්වෙන කරණිමෙත සූත්‍රය. මංගල සූත්‍රය අපිට දකින්න පුළුවන් අකුසල වලින් වැළකෙන්න, අම්මට තාත්තට සලකන්න, යහපත් වචන කතා කරන්න, ආරති විරති අයහපත් දේවල් වලින් වෙන් වෙන්න, මේ වගේ කාරණා රසක් මංගල සූත්‍රෙට දැක්වෙනවා. ඒ මංගල සූත්‍රෙ දැක්වෙන මූලික කරුණු රසක් පිනොතින් සුගතිගාමි වෙන්නයි හේතු වෙන්නේ. අරිය සත්‍යාන දස්සනම් නිබ්බාන සත්‍ය ක්‍රියා ආදී ගුණධම් සූත්‍රය අවසානයේදී කියනවා. නමුත් මූලික කරුණු ටික බොහොමයක් හේතු වන සුගතිගාමි වෙන්නට. නමුත් කරණිමෙති සූත්‍රයට වඩා විශේෂයි. ඒකේ ආරම්භයේ පටන්ම කියන්නේ ඍජුවම කල්යාණ මිත්‍රයන් සමග එකට අත්වල බැඳගෙන ඉදිරියට යන මේ ආධ්‍යාත්මික ගමන නිර්වාණගාමී මාවතේදී අපේ ළඟ තියෙන ලක්ෂණ. ඒක පිනොතුනේ සරල ලක්ෂණ නෙවෙයි. ඒ කරණීය සූත්‍රයේ කිසි තැනක පංචශීලය රකින්න කියලා නැහැ. කිසි තැනක අමර තාත්තට සලකන්න කියලා නැහැ. පිනොතුනේ කලගුණ සලකන්න කියලාවත් නැහැ අඩුම ගානේ. මොකද කරණීය සූත්‍රේ මට්ටමට එනකොට අර මූලික ගුණ දහම් ටික ඔක්කොම පිළිපැදලා මෙතෙන්ට එන්නේ. මත්යෙන් පානය කරන්න එපා කියලාවත් නැහැ ඒකේ. නමුත් ඒ සියලුම දේවල් ටික එක තැනකින් එකතු කරලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි නච පුද්දන් සමාචරයකින් කී යේන විඤ්ඤෝ හරේ උපාදීයෝ. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් නොනැති අය දෝෂ ආරෝපණය කරන එක සුළු වූ වරදක් කරන්න එපා කියලා මේ කියන්නේ. එතකොට යම් විදියකින් පරාභව සූත්‍රය වැනි කියන කරුණු සියල්ලක්ම මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. පින්නතුනි මෙතන ගුණධම් 14ක් දැක්වෙනවා. දක්ෂ වෙන්නට ඕන, ඍජු වෙන්නට ඕන, මන වඩාත් ඍජු වෙන්නට ඕන, අනතිමානී වෙන්නට ඕන, සුවච වෙන්නට ඕන, මේ වගේ ලක්ෂණ 14ක් තියෙනවා. මේ ලක්ෂණ 14ම පින්නතුනි ආධ්‍යාත්ම ජීවිතයේ අතිශය වැදගත් කාරණා වෙනවා. මෙන්න මේ කරුණු සියල්ලක් පින්නතුනි නැවත කොටස් තුනකට සාරාංශ කරන්න පුළුවන්. ඒ මොනවද? ඒ තමයි එකක් තමයි අවංග බව කියන එක. දෙවෙනි කාරණය සුවච බව කියන එක. තුන්වෙනි කාරණය නිපක කියන එක, බුද්ධිමත් බව කියන එක. මෙන්න මේ ලක්ෂණ තුන තමයි කෙනෙක් කොයිතරම් දුරට ආධ්‍යාත්මිකව ඉදිරියට යනවාද කියන එක තීරණය කරන සාධකය. කෙනෙක් සමග කතා බහ කරනකොට, ධර්මඥානය තියෙන නුවණින් සත්පුරුෂ කෙනෙක් අප සමග කතා කරනකොට අපි ගැන බලන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් බලන්න. මොකද්ද? පළවෙනි එක තමයි අවංකභාවය. අවංකභාවය කියන්නේ අපි සාමාන්‍යයෙන් සරල තේරුමක් කියන්නේ ඇත්ත කතා කරනවා නම්, කියන දේ කරනවා නම්, කරන දේ කියනවා නම් ඔහු අවංක කෙනෙක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. නමුත් පින්වත්නි, බුදුදහමේ අවංකභාව කියන එක මීට වඩා ගැඹුරට යන දෙයක්. බුදුදහමේ අවංකභාව කියන්නේ මොකද්ද? බුදුදහමේ අවංකභාව කියන්නේ යම් කිසි කෙනෙක් නිර්වාණගාමී මාර්ගයේ ඉන්නවා නම්, ඒ තැනත්තා බලන්න ඕන තමන් යම් කිසි දෙයක් කරනවා නම්, කියනවා නම්, හිතනවා නම්, ඒ දෙයින් තමන්ගේ ළඟ තියෙන රාගය, ద్వේෂය, මෝහය, මාන්නය මෙන්න මේ දේවල් අඩු වෙනවාද, වැඩි වෙනවාද කියලා බලන්න. ඔබ ජීවිතේ යම් කිසි දෙයක් කරනකොට, කියනකොට ඒ කරන දෙයින් ඔබම ධර්මයේ නැමැති කණ්ණාඩිය දාලා බලන්න. මම මේ දේ කරනකොට, මම මේ විදිහට හැසිරෙනකොට, මම මේ විදිහට කතා කරනකොට මගේ ලෝභය වැඩි වෙනවද අඩු වෙනවද? මා තුළ තියෙන ද්වේෂය අඩු වෙනවද වැඩි වෙනවද? මගේ මෝහය අඩු වෙනවද වැඩි වෙනවද? මගේ ළඟ තියෙන මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද? ඊර්ෂ්‍යාව අඩු වෙනවද වැඩි වෙනවද? මෙන්න මේ දහම් කණ්ණාඩිය, දහම් කැඩපත තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා බලන්න පිණිස. මෙන්න මේක තමයි අවංක බව මනින මිනුම් දණ්ඩ කැඩපත. මෙන්න මේ ගුණයත් එක්ක පිණිස ඉදිරියට යනකොට තවත් තියෙනට උන සුවචවා කියන එක. සුවචවා කියන්නේ කල්යාණ මිත්‍රයන් වෙත තමන්ගේ දේශවන් යොමු කරන ස්වභාවය. සාමාන්‍යයෙන් අපි සුවච කියලා කියන්නේ කීකරුකම. නමුත් පිණිතුනේ සාමාන්‍ය කීකරුකම විතරක් නෙමෙයි බුදුදහමේ කියන්නේ. සාමාන්‍ය කීකරුකම බුදුදහමෙන් අගය කරන්නේ නැහැ. වැඩි හිටියෙකෝ වෙනත් කෙනෙක් කියන දේ ඒ හැටියටම කරන එක බුදුදහමේ ගුණයක් විදිහට සැලකන්නේ නැහැ. බුදුදහමේ සුවච කියලා කියන්නේ ඇක්ටිව් ලිසනින් කියන එක. යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට ඒක සාවධානව ඇහුම්කන් දෙන ස්වභාවය. ඒක අනුගමනය කරනවද නොකරනවද කියන එක වෙනම එකක්. ඒක හොඳ දෙයක් නම් විතරයි අපි අනුගමනය කරන්න ඕනේ. නමුත් ඇහුම්කන් දීම කියන එක, මේ ඇහුම්කන් දීම නිසා තමයි ප්‍රඥාව ලැබෙන්නේ. ආලෝක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන අහනවා, කතං සුලබතේ පඤ්ඤං කියලා. බුදුන් වහන්සේ දේශනා කරනවා, සුසෝසහ ලබතේ පඤ්ඤං. මේ අවිද්‍යාවට එරෙහිව යන ගමනේදී, විද්‍යාව සාක්ෂාත් කරගෙන යන ගමනේදී, ප්‍රඥා ප්‍රතිලාභය ලබන ගමනේදී, ප්‍රඥාව දියුණු කිරීමේ ප්‍රධාන සාධකය තමයි ඇසීම. දැන් කල් හැටිට නම් කියවීමක් ගන්න පුළුවන්. එතකොට පින්නතුනි, මෙන්න මේ ශ්‍රුතවත් භාවය ලබා ගන්නට තමා සුවජ වෙන්නට ඕන, දෙස්වාන් යොමු කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, නිපක කියන ගුණය තියෙනට ඕන. නිතර තියුණු නුවණක් තමගේ තියෙනට ඕන. තමා මේ අහන දෙයින් හුදෙක් ලෝභය, ද්වේෂය විතරක් නෙවෙයි, තමා ධර්මයේ නාමයෙන් යමක් අහනවා නම් අන්න ඒ දේ තමන්ගේ අවිද්‍යාව, මෝහය දුරු කරන්න කොයිතරම් දුරට ඒ අනුශාසනාවෙන් තමන්ට මඟ පෙන්වීමක් කරනවාද කියලා. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ ලෝභය සහ ද්වේෂය විතරක් නෙවෙයි, පංච නීවරණම් දුරු කරපු බොහෝ දෙනෙක් හිටියා. සමහර අය ආලාර කාලාම, උද්දකරාම්පුත්ත, අසිත කාලදේවල, මේ වගේ කල්ප ගානකට රූපාවචර ධානය විතරක් නෙවෙයි, අරූපාවචර ධානයත් ලබාගෙන කල්ප දහස් ගානකට සුගතිගාමි වෙන්න එයා කුසල කරගෙන තිබුණා. ආලාර කාලාම වැනි අය මහා කල්ප 84,000ක් ජීවත්වන නේව සංඥා නා සංඥායතනය සඳහා සිත දිනු කරගෙන තිබුණා. අසිත කාල දේවලත් ඒ වගේම අරූප ධ්‍යාන ලබාගෙන හිටිය කෙනෙක්. නමුත් ඒ සියල්ලක්ම භාගතුන් වහන්සේ සැලකුවේ මහා අනර්ථයක් කියලා. මහා අනර්ථයක් කියලා. ඒ නිසාම තමයි අසිත කාල දේවල මේ සිද්ධාර්ථ ගුඩා කුමාරයා දැක්ක වෙලාවේ මුලින් සතුටු වෙලා, පස්සේ නෙද්දකට කඳුලක් ආවේ. මෙතරම් උත්තම සාස්ත්‍රවරයෙක් ලෝකෙට පහළ වෙන අවස්ථාවේදී අනේ මේ අවස්ථාවේ මගේ ජීවිතේට ප්‍රයෝජනයක් ගන්න බැරුණා නේද කියලා එතුමා ලබාගෙන තියෙන ධ්‍යාන සෝයත් එතුමාට අමතක වෙලා මේ ගිලිහෙන බුද්ධෝත්පාද කාලය ගැන සංවේගයක් ඇති වුණා. පින්නතුණේකට හේතුව තමයි මෙන්න මේ ශ්‍රුතවත් භාවයෙන් ප්‍රඥාව ලබා දෙන මාවතේදී මේ ඇහුම් කන් දීම සහ නුවණැති භාවය කියන මේ සාධක අපට ඉතාමත් වැදගත් වෙනවා. අප මේ සාකච්ඡා කරේ ලෞකික සම්මාදිතී ඉඳලා ලෝකෝත්තර සම්මාදිතී යනකොට අපේ ළඟ තියෙන ලක්ෂණ. මේ ලක්ෂණ පිළිබඳව ජටා සූත්‍රය වෙන තැන්වල දේශනා කරනවා බුද්ධි මට්ටමේ අවස්ථා කීපයක්. ඒකාන්තයෙන්ම උපතින් අපේ බුද්ධියක් තියෙනට ඕන. සපඤ්ඤෝ කියලා කියන්නේ ඒකයි. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී නිපත පඤ්ඤාව තියෙනට ඕන. තීක්ෂණ නුවණ ස්ථානවලින්ද ප්‍රඥාවක් තියෙනට ඕන. ඊළඟට චිත්තම් පඤ්ඤංක භාවයන් කියපු විදිහට මේ ධර්මයෙන් උපයෝගී කරගෙන ප්‍රඥා චෛතසිකය විදර්ශනා භාවනා උපයෝගී කරගෙන ප්‍රඥාව දිනු කරන්න පුළුවන් විදිහේ හැකියාවක් කුසලතාවයක් වීරියක් සහ ඒ නිරත වීමක් අපේ ජීවිතවල තියෙනට ඕන. පින්නතුනි මෙන්න මේ මාවත අතිශය පිවිතුරු මාවතක් වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා කියලා. මේක ඍජු මාර්ගය. මේක නිර්භයතාවයෙන් කරා යන ගමනක්. මේක ශාන්ත වූ ගමනක්. මේක ලෝකයේ සනසවමින් යන ගමනක්. මේක අන්ධකාරයෙන් ආලෝකය යන ගමනක්. මේක දුකෙන් සැපත කරා යන ගමනක් කියලා. මෙන්න මේ ගමන් මාර්ගය තමයි හුදේ කුසල ලෞකික කුසලයේ තුල ඉඳගෙන සුගතිගාමී වීම පමණක් නෙවෙයි. ලෝකයේ පහළ වෙන අතිශය දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළලා දේශනා කරන අසිරිමත් පණිවිඩය තමයි අවිද්‍යාව නීවරණය දුරු කිරීම සඳහා දේශනා කරන අනුශාසනා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යා සූත්‍රයේදී නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක නීවරණම්පි සමනුපස්සාමි යේන නීවරණේන නියුතා පජා දීඝරත්තං සන්ධවන්ති සංසරන්ති යති නම් භික්ඛවේ අවිද්‍යා නීවරණම් අවිද්‍යා නීවරණේහි භික්ඛවේ නියුතා පජා දීඝරත්තං සන්ධවන්ති සංසරන්ති කියලා. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ අවිද්‍යා නීවරණිය තරම් ප්‍රබල නීවරණයක් මම තවත් දකින්නේ නැහැ. සත්‍යං අදිසියේ දීර්ඝෝ සංසාරයේ සැරිසරන්ට හේතු වන මුලාවටපත් වෙන මේ අවිද්‍යා නීවරණයෙන් වෙලෙලින සත්‍යං මේ දිග සංසාරයේ අකණ්ඩව සැරිසරනවායි කියලා. පින්නතුනි මෙන්න මෙතෙන්දි තමයි අපි අවිද්‍යාව කියන එක තේරුම් ගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි කරන කුසල අකුසල කර්ම වලට ඊට අනුරූප වූ ආනිසංස සහ විපාක ලැබෙනවා කියන කාරණේ විතරක් නෙවෙයි බුදුදහමේ සම්මාදිටිය කියලා කියන්නේ. ඇත්තටම පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ කම්මස්සගත සම්මාදිටිය අදාළව දේශනා කරපු කාරණාවට වඩා උන්වහන්සේ දේශනා කළේ මේ අවිද්‍යාව දුරු කරන්නට හේතු වන පරිසම්පාද න්‍යාය, හේතුඵල න්‍යාය, ඉදම් පංචතාවය මේ හේතුඵල දහම පිළිබඳව දේශනා කරපු දේශනයි වැඩිපුර තියෙන්නේ. නමුත් උන්වහන්සේ ආරම්භයක් විදියට කුසල දහම් කළා සුගති ස්ථාවර කරගන්න උපදී සම්පත් ලබා ගන්න කියලා නිතරම අප උනන්දු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ ඕනම කාලයක ලෝකී උපදින අයගෙන් වැඩි පිරිසකට නිවන් දකින්න අමාරුයි. ඒ පිරිසෙන් 100ක් ගත්තොත් 50ට අඩු ප්‍රමාණයක් තමයි නිවන් දකින්න පුළුවන් මට්ටමට තියෙන්නේ. නමුත් වැඩි පිරිසකට අපිට කරන්න පුළුවන් යහපත තමයි සුගතිගාමී වෙන්නට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මුලින්ම පුද්ගලයාට කරේ සුගතිගාමී වෙන්නට මාර්ගය නැවත යහපත් උපතක් ලබා දෙන්න හේතු වන කර්ම විස්තර කළා. ඒ කාරණා දේශනා කළාට පස්සේ අර දාන කතා, සීල කතා ආදී වශයෙන් කරුණික පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඒව දේශනා කළේ වුණාට පස්සේ සිත ගැනසෙනහන් කරන මුදු චිත්තේ, කල්ල චිත්තේ, විනීවරණ චිත්තේ, පසන චිත්තේ ආදී වශයෙන් අර මුල් දේශනා ටික අහලා දාන ආදී කුසල දහම් පුණ්‍ය ධර්ම කළා හිත තැම්පත් වෙලා මෘදු වෙලා ප්‍රසන්න වෙලා ඉන කෙනාට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියන මෙන්න මේ සාමුකාංශික දේශනාව සිදු කරනවා. මෙන්න මේ සාමුකාංශික දේශනාවෙන් තමයි අපේ තියෙන අන්ධකාරයේ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු වෙලා ප්‍රඥා ලෝකේ ලැබෙන්නේ. පින්නතුනි භාගතුන් වහන්සේ අන්ධකාර සූත්‍රයේදී දේශනා කරන කාරණය මොකද්ද? කාරණය මේ ලෝකයේ තියෙනවා අන්තරීක්ෂ කියලා ස්ථාන. සමහර ග්‍රහලෝක තියෙනවා සූර්යාලෝකයේ පතිත නොවන ග්‍රහලෝක. ඒකට හේතුව තමයි ඊට ඉදිරිපස්සෙන් වෙනත් ග්‍රහලෝක තියෙනවා නම් ඒ ග්‍රහලෝක වලට බැසිලා සමහර ග්‍රහලෝක වලට ආලෝකය එන්නේ නැහැ. ඒ ග්‍රහලෝක කල්ප ගානක් ඇදැම් මේ අන්ධකාරයමයි තියෙන්නේ. පින්නතුනි බොහෝ විට විද්‍යාඥයන් කියන්නේ යම් කිසි ග්‍රහලෝකයකට සූර්යාලෝකය පතිත නොවනවා නම් ඒ ග්‍රහලෝකෙට වතුර නැහැ. වතුර නැත්නම් ගහකොළ නැහැ. ගහකොළ නැත්නම් සත්‍යයන් නැහැ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක විද්‍යාඥයන්ගේ මතය. නමුත් පින්වතුනි භාගතුන් වහන්සේ ඊට වඩා ගැඹුරින් ලෝකේ දිහා දැක්කා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙවැනි අන්ධකාර ග්‍රහලෝකවලත් සත්‍යයන් ඉපදෙනවා. ඒව සාමාන්‍ය විද්‍යාඥයන්ගේ උපකරණයට අහු වෙන්නේ නැහැ පින්වතුනි. ඒ අන්ධකාර ග්‍රහලෝකවල සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරේ. ජීවත් වෙන්නේ අන්ධකාරේ. බොහෝ කාලයක් ජීවත් වෙලා මරණයට පත් වෙන්නේ අන්ධකාරේ. කිසිම දෙයක් පේන්නේ නැහැ මොකද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ අන්ධකාරය ගැන සඳහන් කරනකොට ස්වාමීන් වහන්සේලා අහනවා භාගතුන් වහන්සේ මීටත් වඩා අන්ධකාර ස්ථානයක් ලෝකේ තියෙනවද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕ මහණෙනි මේ අන්තරීක්ෂ නිරයේ අන්ධකාරයේ ඉපදිලා අන්ධකාරයේ ජීවත් වෙලා අන්ධකාරයේ මරණයට පත් වෙන හැටත් වඩා ලොකු අන්ධකාරයක් මේ ලෝකේ තියෙනවා. ඒ මොකද අන්ධකාරය. ඒ අන්ධකාරය තමයි අවිද්‍යා නීවරණය. අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යා පරම මලං කියලා කියනවා. මේ ලෝකේ තියෙන මලකඩ අතුරින් අපිරිසුදු දේවල් අතුරින් අන්ධකාරයන් අතුරින් ඉහළම අන්ධකාරය විදිහට සලකන්නේ මේ අවිද්‍යාවගේ අන්ධකාරය. පින්වත්නි අපි දැන් තේරුම් ගන්න උත්සාහ කරමු. භාගතුන් වහන්සේ දේශනා කරන විදිහට අන්ධකාරය කියන්නේ මොකද්ද කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. අපි දැන් සිටින අන්ධකාරය අපි තේරුම් ගන්න උත්සාහ කරමු. ඉතාම සරලව අපි මේ කියන්නේ. හොඳ අවධානයෙන් මෙතන පටන් ගන්න. මෙතන පටන් කියන කාරණවලදී අපට තේරුම් ගන්න පුළුවන් අපේ බුද්ධි මට්ටම කොතනද කියලා. අපි මේ සම්බුද්ධ ශාසනයෙන් කොයිතරම් දුරට ප්‍රයෝජන අරගෙන තියනවද? අපි මේ ධර්මයෙන් කොයිතරම් අවබෝධයක් ලබාගෙන තියනවද? ඒ වගේම තමා දැනටින බුද්ධි මට්ටම කොතනද කියලා තමන්ටම තමන්ගේම කණ්ණාඩියෙන් බලා ගන්න පුළුවන්. මොකද්ද මේ අවිද්‍යාව? මේ අවිද්‍යාව විවිධ ආකාරයට අපිට විස්තර කරන්න පුළුවන්. අපි ලෝකය අත්විඳින්නේ, ලෝකය ස්පර්ශ කරන්නේ ඇසට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ විඳලා, දිවට රස විඳලා, ශරීරයට පහස ලබලා, මනසට අරමුණු ලබලා. අපි සරල උදාහරණයක් ගමු. ඇහැට රූපයක් පේනවා කියලා. ඇහැට රූපයක් පේනකොටම අපට හිතෙන්නේ බාහිර අහවල් දේ තියේ කියලා. දැන් ඔබ ඇතමිට මේ බණහනකොට මේ ඉස්සරහින හාමුදුරුව ඔබේ ඇස් ඉදිරිපිට මේ මොහොතේ ඉන්නවා කියලා ඔබට හිතෙන්නේ. මේ මොහොතේ ඉන්න හාමුදුරුව මං හඳුනා ගන්නවා කියලා ඔබට හිතෙන්නේ. පින්නොතන ඇත්තට මොකද්ද වෙන්නේ? මේ වර්ණ රූපය අපේ ඇසට පතිත වෙනකොට ඇසේ මුලින්ම ඇසට මේක පතිත වෙනවා. ඊට පස්සේ ඊට අදාළ අවධානයත් එක්ක එකතු වෙලා ස්පර්ශය කියන කාරණිය හට ගන්නවා. ඇසත් රූපයත් චක්කු විඥානයත් කියන මේ කරුණු ටික එකතු වෙච්ච තැන ස්පර්ශය කියන එක හට ගන්නවා. චක්කු සංපස්සය කියන එක. අන්නේ චක්කු සංපස්සයක් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම අරබයයි කියනවා සංඥා වේදනා කියන චෛතසික දෙකම. අන්නේ චෛතසික දෙක මනායතනයත් එක්ක සම්බන්ධ වෙලා මනසෙන් තමයි මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගන්නේ. හාමුදුරු කෙනෙක් කියලා කියන්න ඕනේ නැහැ. පේනොතනි මේ රතු පාට ඇඳුමක් ඇඳන් ඉන්නේ කියලා හඳුනාගත්තා. එහෙම නැත්නම් මෙතන කෙනෙක් ඉන්නවා කියලා හඳුනාගත්තා. ඒ හඳුනාගන්න කොටත් ඔබ හඳුනාගන්නේ මොකකින්ද? චක්කු විඥානෙ නෙවෙයි පේනතුනි. හඳුනාගන්නේ මනෝ විඥානෙ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි නිතරම කියන්නේ මෙන්න දැන් පේන මෙහවල් කෙනා මට පේනවා කියලා. කනේ ශබ්දයක් අහනකොටත් එහෙමයි පිනතුනි. ඉන්ද්‍රිය පහෙන්ම ඇතැමිට ඉන්ද්‍රිය හයෙන්ම ආයතන හයෙන්ම මේ අරමුණු ගන්නකොට මුල් අත්දැකීම පිනතුනි අපට අත්විඳින්න බෑ. මුල් අත්දැකීම හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. අපි ඊළඟට හඳුනාගත්තේ නිරුද්ධ වෙච්ච අතීතය. අපි මනසින් හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච අතීතය මනසින් හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම තිමිච්ච දැන එතනම නිරුද්ධ වෙලා තියෙන. ඒක පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ මේ මොහොතේ. නමුත් අපි අවිද්‍යාවෙන් මේක පිළිගන්න කැමති නැහැ. ඇහැට රූපයක් පේනකොට මේ රූපය දිහා බලාගෙන අපි සැප දුක ඇති කරගන්නවා. මේක අවිද්‍යාවේ ලක්ෂණයක්. ඉතාම සරල කාරණයක් කියනවා නම් අපි බත් පිඟානකට කෑම ටිකක් බෙදාගෙන කෑම කනකොට අපිට හිතෙන්නේ අපේ කටේ දිවේ රසය විඳිනකොට කෑමේ රස විඳිනකොට අපිට හිතෙන්නේ අපි පිඟාන දිහා බලන ඇස් දෙක යොමු කළා. අපිට හිතෙන්නේ දැන් මේ රස ලැබෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. ඇත්තටම පිනතින ඔබ දැන් රස විඳින දිවෙන් මේ පිඟානේ තියෙන කෑමද? ඔබ දැන් රස විඳින පිඟානේ තියෙන කෑම නෙවෙයි. ඔබ රස විඳින්නේ කලින් පිඟානෙන් අරගෙන කටට දාලා ඒ කෙලස් සමග මිශ්‍ර වෙච්ච ආහාරය තමයි ඔබ මේ වෙලාවේ රසයි කියලා කියන්නේ. නමුත් ඔබට කවදාවත් හිතෙනවද මේ දැන් රස විඳින්නේ කටේ තියෙන දේවල් කියලා? පිඟානේ තියෙන කෑම ටිකේ ලස්සන බල බල තමයි ඔබ මේ දිවේ තියෙන රසය විඳින්නේ. ඇත්තටම පිනතින ඔබ දැන් රස විඳින කෑම ওই දිවේ තියෙන කෑම වගේ ලස්සනද? අලංකාරද? ඒ කෑම ටික අතට අරගෙන පිඟාන පොරෙන් තිබ්බොත් කොහමද? ඒ රස තරම් පිනතුනි ලස්සන නෑ. මේක සරල උදාහරණයක් මේ කිව්වේ. තවත් උදාහරණයක් කිව්වොතින් අපි වාහනේ යනකොට වාහනේ පදවනකොට අපි නිතරම මීටර 20ක් 30ක් 50ක් ඈත බලාගෙන තමයි වාහනේ පදවන්නේ. නමුත් අපේ වාහනේ රෝද ටික තියෙන්නේ රෝද හතර තියෙන ඊට මෙහා. නිතරම අපි හිටගෙන ඉන්නේ අත්විඳින්නේ අතීත අත්දැකීම. නමුත් නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ. කවදාවත් අපට තමා ඉන්න තැන බලන්න බෑ. කවදාවත් ඔබ දැකපු රූපය ඔබට ඒ මොහොතේ ස්පර්ශ කරන්න බෑ. ඒක ඒ මුල් අත්දැකීම ඉතාම වේගවත්ව ඒ අත්දැකීම ලබලා ඒ මොහොතට නිරුද්ධ වෙලා තියෙනවා. පින්නතුනි එහෙනම් අපි මෙතෙක් කලක් වර්තමාන මොහොතේ මේ මොහොතේ මා අහවල් දේවල් බලාගෙන ඉන්නවා, අසවල් දේ අසාගෙන ඉන්නවා, මේ කෑම රසය මම මේ මොහොතේ විඳිනවා කියලා අපි විඳට ඇත්තටම පින්නතුනි දිවට රසයක් විඳින්නත් දිවයි රසයයි ජීවහා විඥානයයි ජීවහා සංපස්සයයි මේ සියල්ලක්ම නිරුද්ධ වෙලා පින්නතුනි අපි යම් ඉතරසයක් විඳිනකොට අපි විඳින්නේ ජීවහා විඥානය නෙවෙයි අපි රසය දැනගන්නේ රසයේ භුක්ති විඳින්නේ මොහොකින්ද? රසයේ භුක්ති විඳින්නේ මනෝ විඥානය. පින්නතුනි මෙන්න මේ අවබෝධය නැතිකම අවිද්‍යාවේ ලක්ෂණයක්. මේ වගේ විවිධ ආකාරවලින් අවිද්‍යාවේ ස්වභාවය අපට විස්තර කරන්න පුළුවන්. ඊළඟට අපි යම්කිසි රූපයක් ඇසෙන් දකිනවා නම් දැන් ඔබ ඉදිරිපිට බිත්ති එහෙම තියෙනවා. දැන් මෙතන පිටිපස්සේ බිත්තියක් පේනවනේ ඔබට. එතකොට මේ බිත්තියක් මේ විදිහට දකිනකොට අපට හිතෙන්නේ ඒ ලබන අත්දැකීම ඕනම කෙනෙකුට ඒ විදිහටම ඕනම අවස්ථාවක ලබන්න පුළුවන් කියලා. දැන් මගේ ලෝකෙට බිත්තියක් වන මේ දේ ඕනෑම කෙනෙකුට මේක බිත්තියක් මේ විදිහටම මේකේ වර්ණය දකින්න පුළුවන් මේ විදිහටම මේ බිත්තියට හේතු වෙලා තියෙන පුළුවන් කියලා අපි හිතනවා. නමුත් පින්නතුනි මේ මම මේ මොහොතේ විඳින අත්දැකීමක් තියෙනවා නම් ඒක ලෝක යථාර්ථය නෙවෙයි. ඒක මගේ මනසේ ස්වභාවයට අනුව මගේ මනසේ තියෙන අවිද්‍යාව ඒ වගේම කර්මය තෘෂ්ණාව නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී මේ හේතුවල ප්‍රතිඵල විදියට මේ මොහොතේ නිර්මාණය කළ දෙන ඇස නැමැති ආයතනයට අදාළ වූ රූපයක් තමයි මේ වෙලාවේ මට නිර්මාණය කළ දෙන්නේ. බාහිර රූපය කොච්චර ලස්සන වුණත් පින්නතුනි ඒ රූපය ගන්න තමා දක්ෂ නොවුනොතින් තමන්ගේ ඇසෙන් ඒ බාහිර අත්දැකීම තමට ලැබෙන්නේ. සරල උදාහරණයක් කියන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මිනිසෙක් වැද්දේ මිලක්ක තිස්ස කියලා. මේ තැනැත්තා සත්වයේ ඝාතනය කළා කැලේට ගිහිල්ලා ඊට පස්සේ මේ තැනැත්තාට දැඩි පිපාසයක් ආවා. ඒ පිපාසයත් එක්ක මේ බලවත් අකුසල ඉස්මතු වෙලා මේ තැනැත්තාගේ පිපාසය සංසිඳවන්න මේ තැනැත්තා එහෙම යවින්දා. ලිංග වලට ගියා වතුර ගන්න, ලිංග වල වතුර නැහැ. ආරණ්‍යයකට ගියා, ආරණ්‍ය ස්වාමීන් වහන්සේ ඉන්න කුටිවල වතුර භාජන අරලා බැලුවා. කිසිම තැනක වතුර නැහැ පිටුතුනේ. ස්වාමීන් වහන්සේට බණිනව වතුර ටිකක් අර නැද්ද කියලා. ස්වාමීන් වහන්සේ කියනවා භාජන අරලා බලන්න වතුර තියෙන්නේ මේ කියලා. පින්නතුනේ ස්වාමීන් වහන්සේගේ ලෝකෙට වතුර පේනවා. මේ සත්‍යයගේ මේ පුද්ගලයාගේ හැටේ වතුර ටික පේන්නේ නැහැ පින්නතුනි. මේ වගේ අප්‍රමාණ සත්‍යයන් ගැන ඔබ ඇතැම්මිට සමහර ග්‍රන්ථවල පේතවත් වෙන ග්‍රන්ථවල ඔබ අහලා දැකලා ඇති. සමහර විලක් ළඟ ඉපදෙලා ඉන්නවා. निराහාරව ඒ වගේම සාපිපාසාවලින් ඉන සත්‍යයන් ඉන්නවා. එතකොට දැන් අපට පේන මේ ලෝකයක් කියනවා නම් බාහිර පේන දෙයට අනුව දෙන දෙයක් නෙවෙයි අපට මේ අත්විඳින්නේ. අපේ මනසින් නිර්මාණය කළ දීපෝ තමන්ගේ ආයතන වලට සාපේක්ෂ දෙයක් තමයි තමට මේ පේන්නේ. ඊට අමසල්ල උදාහරණයක් කිව්වොත් අපේ ඇස් දෙකේ වර්ණය අන්ද වුණොතින් වර්ණ අන්ධතාවය ආවොතින් ඇතැම්බෙට වෙන කෙනෙකුට පේන පාට අපේ හැට පේන්නේ නැහැ. ඇතැම් මේ ඇස් දෙක හොඳට තිබුණත් භෞතික වශයෙන් සම්පූර්ණ ඇස් දෙක අන්ධ වෙලා උනත් යන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේකයි ජීවිතයේ ස්වභාවය කියලා කියන්නේ. එතකොට අපි මේ අත්දකින රූප ශබ්ද ආදී මේ ඉන්ද්‍රිය ලෝකයක් තියනවා නම් ඒ දේ කියලා කියන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි මේ මොහොතේ මගේ කර්මයට අදාළ වූ මගේ ආයතන වලට සාපේක්ෂව නිර්මාණය කළ දෙන රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු ටිකක් තමයි මේ තමට පේන්නේ. අනිත් දේ තමයි අපිට හිතෙනවා මං යම්කිසි අත්දැකීමක් ලබනවා නම් මේ මොහොතේ මම යම්කිසි කෙනෙක් දිහා බලලා සැපත් දුකක් විඳිනවා නම් ඒ අත්දැකීම ජීවිතයේ ඕනෑම මොහොතක ඒ විදිහටම ලබන්න පුළුවන් කියලා. ඔබ කල්පනා කරලා බලන්න ඔබට ජීවිතයේ මුණ ගැහිච්ච බොහොම ආදරය කරන අය, ඔබ ජීවිතයේ බොහොම සතුටු වෙච්ච පුද්ගලයා ගැන කල්පනා කරලා බලන්න. ඔහු දැකපු මුල් අවස්ථාවේ ඔබට කොයිතරම් හිතට සතුටක් එන්නේ නැද්ද? නමුත් පින්නතුනි, ඇතැම් විට මේ බාහිර පුද්ගලයා වෙනස් නොවී එහෙම හිටියත් ඔබ බලන්න අඛණ්ඩවම ඔබට ඒ තත්ත්වය පවත් ගන්න පුළුවන් මොනවාද කියලා. පින්නතුනි, එහෙම තත්ත්වයක් නැහැ. බාහිර රූපේ වෙනස් නොවී තිබ්බත් මේ අභ්‍යන්තරව වෙනස් නොවන ස්වභාවයක් නැහැ පින්නතුනි. ලෝකේ සාමාන්‍ය මිනිසු කියන්නේ සමහර ලොකු දාර්ශනිකයන් අපි කියලා හිතන හිතනව නේද? ඔවුන් කියන්නේ මොකද්ද? ඔවුන් මහා වීර ක්‍රියාවක් වීර ප්‍රකාශයක් විදිහට කියනවා එක ගංගකට කෙනෙකුට දෙවරක් බහින්න බෑ කියලා. අපි හිතන කොච්චර ලස්සන ප්‍රකාශයක්ද මේක කියලා නේ. ඇයි ඒකට හේතුව? ඒ පේන ගඟ මොහොතින් පල්ලෙහාට ගඟ ගලා යන හින්දා අපි කියන්නේ එකම වතුර තියෙන තැනට කෙනෙකුට දෙවරම් බහින්න බෑ කියලා. බුදුදහමේ පේන තුනේ තියෙන නව තින්නේ නෑ. ඒ ගඟ නිශ්චලව ඒ වතුර ටික එතනම තිබ්බත් ඒ නිශ්චල ගඟට බහින්නට එක සමාන පුද්ගලයෙක් දෙවරම් ජීවත් වෙන්නේ නෑ. මෙන්න මෙතනින් බුදුදහම අනාවරණය කරනවා. ඒ නිසා අපි අභ්‍යන්තරයේ හැම මොහොතෙම වෙනස් වීමට භාජනය වෙනවා. ඒ වෙනස් වීමට අනුරූප වූ ආයතන සකස් වීමක් සිදු වෙනවා. අන්නේ ආයතන වලට අනුරූපව තමයි අපට මේ ලෝකයේහි අත්විඳීම සිදවන්නේ. අන්නේ මේ හඳුනා ගන්න දේ පින්නතුනි, ඒ මනෝවිඤ්ඤාණය වශයෙන් පහළ වෙන චෛතසික ස්වභාවයක් පෙරපසු නොවී හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් පින්නතුනි, අපේ තියෙන අවිද්‍යාව නිසා ඒ නිරුද්ධ වෙච්ච හැම දෙයක්ම අපි ඇතැයි කියලා ගන්නවා. මෙන්න මේ නිසා තමයි අපට දුක හටගන්නේ. අනිත් පැත්තෙන් පින්නතුනි, අපි ඇසට රූපයක් දැකලා ඒ රූපයේ මනෝවිඤ්ඤාණයෙන් අත්විඳිනකොට අපි අත දික් කරන්නේ බාහිරට. බාහිර රූපය අල්ලන්න යන්නේ අපි. ඇසට ලස්සන රූපයක් දැකනං ඒ රූපය අල්ලන්න යනවා. කනට හොඳ ශබ්දයක් ඇහුණනං ඒ ශබ්දයේ තියෙන දේ අල්ලන්න යනවා. හොඳ රසයක් දැනුණනං ඒ රසය අල්ලන්න යනවා. නමුත් පින්නතුනි, අල්ලන්න යනකොට අල්ලන්නේ මොකක්ද අපි? දැන් ඇසට ලස්සන රූපයක් දැක්ක කියමු. හොඳ පාඩක් තියෙන දෙයක් ඔබ දැක්කා. දැකලා ඔබේ අල්ලන්න යනකොට ඔබට මොකක්ද අහුවෙන්නේ? ආතටි ස්පර්ශයෙන්නේ පටවි ගතිය පින්නතුනි. වර්ණ රූපය නෙවෙයි වර්ණ. ඇසට දකින වර්ණය ආතට අල්ලන්න බෑ. ඒ වර්ණය කනට අහන්නත් බෑ. නාසයට ස්පර්ශ කරන්නත් බෑ. ඇහැට දකින වර්ණ රූපයෙන් කිසියම් ආස්වාදයක් තියෙනවා නම් ඒක ගෝචරවන්නේ ඇහැට විතරයි. ඒක හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය. කනේ ලස්සන ශබ්දයක් ඇහුණා කියලා කියමු. හොඳ මිහිරි සංගීත භාණ්ඩයක් කියලා කියමු. ඔබේ මිහිරි සංගීත භාණ්ඩය අල්ලන ගියොතින් ඔබට ඒ ශබ්දය අල්ලන්න පුළුවන්ද? ඔබ අල්ලන්නේ ඒ ශබ්දය නෙවෙයි පින්නතුනි. ඔබ අල්ලන්නේ සතර මහා භූත රූප. ඒ විතරක් නෙවෙයි ශබ්දය අල්ලන්න කියලා ගියත් ඒ ශබ්දය යම්කිසි වාත් තරංග ටිකව ස්පර්ශ කරත් ස්පර්ශ කරන්නේ පින්නතුනි Taman දැන් විඳින අත්දැකීම නෙවෙයි ඊට වඩා ආත්මසි වෙනස් දෙයක්. මෙන්න මේ විදිහට පින්නතුනි අපි ඇත්තටම දුක් විඳලා තියෙන මොහොතද එහෙනම්? අපි ඇත්තටම සැප විඳලා තියෙන මොහොතද? අපි මෙතෙක් කල ආසා කරලා තියෙන මොනවටද? අපි මෙතෙක් කල ද්වේෂ කරලා තියෙන ඊර්ෂ්‍යා කරලා තියෙන මොහොතද? අපිට හිතෙනවා මං අහවල් කෙනාට හොඳ දෙයක් මං කිව්වා කියලා නේද? අපිට හිතෙනවා අහවල් කෙනාට මං හොඳ උදව්වක් කරා කියලා. ඇත්තනම පින්නතුනි මේ උදව් කරලා තියෙන්නේ පාඩම් උගන්ලා තියෙන්නේ ආදරය කළ තියෙන්නේ ද්වේෂ කළ තියෙන්නේ මොකටද? මේ හැමදේම කළ තියෙන්නේ තමන්ගේම මනෝවිඥාණයට. ඇයි අපි ඒක කළා ඒක හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඒ බාහිර ආයතන වලින් නෙවෙයි මනසින් අපි හඳුනාගන්නේ. හඳුනා ගන්නකොට මුල් අත්දැකීම නෙවෙයි හඳුනාගන්නේ. හඳුනාගන්නේ තමන්ගේම මනසයි හඳුනාගන්නේ. අන්න ඒ නිසාම තමයි මේ කර්ම චක්‍රය නිසා ඒ තමන්ගේ මනසට අනුරූප වූ විපාක තමයි විඳින්නේ. අපි යම්කිසි කෙනෙකුට යහපතක් කරනවා නම් ඒ යහපත තමන්ගේ ජීවිතයට එනවා. වෙනත් කෙනෙකුගේ දරුවෙකුට හානියක් කරනවා නම් අපි හිතනවා මං අහවල් කෙනාට හානියක් කළා කියලා. නමුත් අන්තිමට ඒ හානිය මොකද්ද කියලා තියෙන්නේ තමන්ගේම විඥානයේ මනෝ විඥානයේ කැමැති මේ හානියට එහි විභාග විදියට තමන්ගේ පැත්තට ඒ විපාක ටික එහෙම්ම ගලාගෙන එනවා. මේක කර්මයේ තියෙන එක පැත්තක්. කර්මය වොම ගොළු විෂය. එන් එක කොටසක් මේ විදියට අපිට විග්‍රහ කරන්න පුළුවන්. පින්නතුනි එතකොට පින්නතුන අහලා තියෙන මදුපින්නක සූත්‍රය. ඇස ඇති කල්ලි රූපය ඇති කල්ලි චක්කුංච පටිච්ච රූපේච්ච උපංජිති චක්කු විඥානම්. මේ දෙක තියෙනකොට චක්කු විඥානයක් හටගත්තොත් ඒ දෙක ස්පර්ශය හටගන්නවා. මේ තින්නම් සංගති පස්සෝ මේ තුන එකතු වෙච්ච තැනදී ස්පර්ශය පස්ස පඤ්චා වේදනා ස්පර්ශින් සා වේදනා හටගන්නවා. යම් වේදේදී සංසංජානාති අර මුල් හතර මේකට හටගන්නවා. ඒක නිරුද්ධුණාට පස්සේ එහි ප්‍රතිඵලයක් විදියට සංඥා වේදනා දෙක හටගන්නවා. මෙන්න මේ විදියට ක්‍රියාවලිය ගියෝතින් අවසන් වන්නේ ප්‍රපංච ගොඩනගාගෙන ජරා මරණ ස්පර්ශ කරමින් හටගන්නවා. ඉතාම සරල විදියට කිව්වොතින් අපි ඇහැට රූපයක් පෙනිලා ඒ රූපය පැත්තට හිත යොමු කරගෙන ඉන්නකොට අපි අතීත අත්දැකීමේ ඉන්නේ. අතීත කියන අන්තයේ ඉන්නේ. අතීත කියන අන්තයේ ඉන්නවා කියන්නේ මොකක්ද? අනිත් පැත්තෙන්. අනිත් පැත්තෙන් කියන අපි රූපය තුළ හිත බැසගෙන ඉන්නේ. නිරුද්ධ වෙච්ච රූපය තාම ඇති දෙයක් විදිහට අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නවා කියන්නේ බදාගෙන ඉන්න එකම නෙවෙයි. ඒක ඇති දෙයක් විදිහට සාමාන්‍ය විදිහට අපි හඳුනාගත්තොත් ඒ හඳුනා ගැනීම සමගම පින්නතුනි අපි අනිත් පැත්තෙන් ඊට අදාළව දුක් සැප ටික අපි ස්පර්ශ කරමින් ඉන්නේ. ඊයේ වෙනස් වෙනකොට, දිරාවටපත් වෙනකොට, මරණයටපත් වෙනකොට ඒ සියලුම දුක් ටික ඒ බාහිර මනසට අනුව අපි වැළඳගෙන ඉන්නේ. මදුපින්නක සූත්‍රයේ ඊළඟ පියවර විස්තර කරනවා. මොකද්ද? ඇස නැති කල්හි, රූපය නැති කල්හි, චක්කු විඤ්ඤාණය නැති කල්හි, චක්කු සංපස්සේ නැති කල්හි, ඒ වේදනාව සංඥා මේ ආදී නැති කල්හි ප්‍රපංච කොට නැගෙන්නේ තමට ජරා මරණ නැහැ කියලා. මේ මොකද්ද කියන්නේ පින්නතුනි? මදුපින්නක සූත්‍රයේ එක පියවරක් විස්තර කරනවා. ඇස ඇති කල්ලි රූපය ඇති කල්ලි ජරා මරණ නැති වෙනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා ඇස නැති කල්ලි රූපය නැති කල්ලි චක්කු විඥානය නැති කල්ලි ජරා මරණ නැහැ කියලා. මේ මොකද්ද කියන්නේ පින්නතුනි? කෙනෙකුට මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන් එහෙනම් රූප බලන්නේ නැහැ, එහෙනම් ඇස් දෙකක් අන්ධ වෙලා, එහෙනම් ස්පර්ශයක් නැහැ, මොකුත් නැහැ කියලා නේ. පින්නතුනි ඒක නෙවෙයි මේ කියන්නේ. මුලින් විස්තර වන්නේ ඇස ඇති කල්ලි, රූපය ඇති කල්ලි, චක්කු විඥානය ඇති කල්ලි කියලා කියන්නේ අපි මේ නිරුද්ධ වෙච්ච දේ විඥානයේ මනෝ විඥානයේ ඇති දෙයක් හැටියට හිත බැසගෙන ඉන්නවා නම් ඒ ඉන්න මොහොතේ ඒ අවිද්‍යාසාරකව ඉන්න මොහොතේ අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. යම්කිසි අවස්ථාවක ඒ ඇති වෙච්ච දේ නිරුද්ධ වෙච්ච බව මේ වෙලාවේ තමා රූපය හඳුනා ගන්නකොට දැන් ඇස නැහැ, චක්කුං අසති, රූපං අසති, නැත්නම් චක්කු විඥානං අසති, සම්පස්සං අසති කියපු විදියට මෙන්න මේ කරුණු ඒ වෙලාවේ නැහැ කියලා තමන්ගේ හිත ප්‍රඥාව තුළ පිටුවාගෙන හිටියොත් ඒ වෙලාවේ පින්නතුනි අර දැකපු දේ තුළ හිත බැසගෙන නැහැ. තමන් දැන් දකින්නේ තමන්ගේම මනස. තමන්ගේම මනස දකිනකොට තමන් දන්නව මෙහි මොහොතේ බාහිර රූපය ඒ මුල් අත්දැකීම මේ මොහොතේ නැහැ කියලා. දැනුත් රූපයක් පේන්න පුළුවන්. හැබැයි ඒ පේන්නේ අතීත එකක් කියලා වේගෙන් සිත ගමන් කරන ආකාරය දකිනවා. එහෙනම් පින්නතුනි ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට මේ අත්දැකීම් ලබනකොට අපි බාහිරට අත දික් කරන්නේ නැහැ. අපි හැම මොහොතෙම අභ්‍යන්තරයේ පැත්තට ගමන් කරනවා. මෙහෙම ගමන් කරන පමණටයි පින්නතුනි අපි අවිද්‍යාව දුරු වෙන්නේ. හැබැයි එහෙම වුණත් පින්නතුන අභ්‍යන්තර පැත්තේ කියලා මේ හඳුනා ගන්න මනෝවිඤ්ඤාණය නিত্য සැප ආත්ම මම මගේ මගේ ආත්මය වශයෙන් ඒ විදිහටවත් මේ තැනත්තා ගන්න. සාමාන්‍ය ලෝකයේදී ඇතැමිට පංච නීවරණ දුරු කරපු මුනිවරුන් බාහිර ලෝකයේ රූප ආදිය පංචකාමයන් පංචකාම ගුණයන් තමන්ගේ කියලා ගන්නේ නැහැ. රාගය ඇති කරගන්නේ නැහැ. නමුත් එහෙම ඇති කර නොගත්තත් බාහිර ලෝකයේ හිත බැසගෙන නොතිබ්බත් එයන් හිතන් ඉන්නේ බාහිර නැතුණාට අභ්‍යන්තරයේ මේ හිතන පුද්ගලෙක් ඉන්නවා. මේ දැනට තියෙන චිත්තචෛතසික ටික නිට්ටයයි සපය ආත්මය කියලා ගන්නවා. ඒ නිසා තමයි ඒ අය උපදි සම්පත්තියේ ඉහිලම ප්‍රතිඵල විදියට මේ ලෝකේ සැප සම්පත් ලැබුවත් බ්‍රහ්ම සම්පත් ලැබුවත් රූප ආයතනය දුරු කළා අරූප ආචර ඥාන ලැබුවත් එයන් තවදුරටත් සංසාර චක්‍රය තුල ඉන්නේ. බාහිර ඇතිවෙච්ච දේ නිරුද්ධත්වයයි දක්ුණත් මේ අභ්‍යන්තර මනෝවිඤ්ඤාණයට සම්බන්ධ මානසික ක්‍රියාවලියේ නිරුද්ධභාවයේහි අනිත්‍යතාවය අනාත්මතාවයේ ඒ අය නොනින් නොදකීම නිසා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට අනුශාසනා කරන්නේ උදෙක් බාහිර ලෝකයෙන් රූප ලෝකයෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි අරූප ලෝකයෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි මෙන්න මේ විඥාන පාදකව තියෙන තනිකර අභ්‍යන්තර ලෝකයෙන්ුත් නිදහස් වෙලා ප්‍රඥාවෙන්ම අකණ්ඩව සිහිය සහ නුවණ දෙකෙන් අපේ ජීවිතය අකණ්ඩව පවත්වාගෙන අකෝපා චේතෝ විමුක්ති කියපු විදියට කිසිඳු අතරක් නොමැතිව හැම මොහොතෙම සිහියෙන් සහ නුවණින් අපේ සිත පවත්වා ගනිමින් යම් කිසි දෙයක් ඇහැට දගෙනකොට දැකපු මොහොතෙම නිරුදන ආකාරයත් ඒ විතරක් නෙවෙයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් ඒක සිතින් ගත්ත දෙයත් එතනම නිරුදන ආකාරය දකිනවා. ඒ විතරක් නෙවෙයි මෙහෙම අවබෝධ කරගත්තු මෙහෙම නුවණින් දකින පුද්ගලයෙක්වත් ඒ තැනැත්තා නিত্য සපාත්මසෙන් ඒ මොහොත ගන්නේ නැහැ. මෙන්න මේක තමයි පින්නතුනි අවිද්‍යාව දුරු කිරීම සඳහා අපි මුලින්ම ඇති කරගත්තා වූ ගත යුතු නුවණ. මෙන්න මේ නුවණ ලබා ගැනීමේදී භාග්‍යතුන් වහන්සේ අපට මේ ප්‍රතිපදාව අනුපිළිවෙලින් දේශනා කරනවා. විවිධ න්‍යාය වලින් දේශනා කරනවා. මුලින් සෝතමේ ඥානෙ විදියට මේ අවිද්‍යාවේ ස්වභාවය මොකක්ද කියලා විවිධ න්‍යාය වලින් විස්තර කරනවා. ඊළඟට මෙන්න මේ අවිද්‍යාව දුරු කිරීම සඳහා වූ මාර්ගයක් දේශනා කරනවා. හුදෙක් දැනුම විතරක් නෑ මේකට. සුතමේ ඥානෙ විතරක් ලැබිලා බෑ අපිට මේකට. මේ සුතමේ ඥානය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලබන මේ සුතමේ ඥානය අකණ්ඩව සිතන තත්ත්වයට අපි පත් වෙන්නට ඕන. මේ වගේ පොහොයක් වැනි දවසකදී බණහන වේලාවේදී ඔබ මෙවැනි දේශනයක් අහනකොට ඔබට හිතෙන්නේ දැන් නම් මගේ හිතේ කිසිම කෙලෙසක් නෑ කියලා. හැබැයි ඔබ මෙතනින් නැගිටලා වැඩවල කරන්න ගිය ගමන් ආපහු මේ මුළු ලෝකෙම ඇතයි කියලා තමයි ආයි ගන්නෙ. අන්නේ නිසා තමයි පින්නතුනි මෙතන බණහදි විතරක් නෙවෙයි මේ කියන කරුණාලිත් හැම තැනදීම ඔබ ප්‍රායෝගිකව බලන්න. භාජනයක් හොදනකොට, දරුවේ කෑ ගහනකොට, ගෙදර භාජනයක් පෙරලෙනකොට, කවුරු හරි කෙනෙක් ඔබට හොඳ කියනකොට, ඔබ ගැන ගුණකතනයක් කරනකොට, ලස්සන සුවඳක් එනකොට, හොඳ ලස්සන ඇඳුමක් දකිනකොට, ඇඳුම් ටික කිලිටි වෙලා දකිනකොට, වාහනේ ලස්සනට තියෙනකොට දකිනකොට, වාහනේ දූවිලි තියෙනකොට, මේ හැම වෙලාවෙම ඔබ තේරුම් ගන්න මේ අත්දැකීම තමයි ලැබෙනකොට මම මේක මේ වෙලාවේ හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය නේද කියලා. ඒ වගේම මේක හඳුනා ගන්නකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා නේද? මම මේකට කාට හරි දොස් කියනවනම් දොස් කියන්නේ මගේම හිතට නේද කියන එක ගැන නුවණින් ඉන්න. ඒකෙන් කියන්නේ අනිත් කෙනෙක් එක්ක කතා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපිට සිහියෙන් මේක කරන්න පුළුවන් පින්නතුනි. අනිත් කෙනෙක් අඩුපාඩුවක් වුණත් අපට මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන්, සිහියෙන් නුවණින් අපට පෙන්වා දෙන්න පුළුවන් ඒක. හැබැයි ඒ පෙන්වා දෙන අවස්ථාවේදී තමන් අභ්‍යන්තරයෙන් තමා දැවීමට තමා මානසිකව දුර්වල වෙන්නේ නැහැ. ඇතැම් විට සමහර කෙනෙක් අඩුපාඩුවක් අපි පෙන්වා දෙන්න යද්දී අපි අභ්‍යන්තරව මහත් වූ දැවීමකටපත් වෙලා මේක කරන්නේ. ඇයි ඒකට හේතුව? අපි දන්නේ නැහැ පින්නතුනි මේ විවේචනය කරන්නේ මටම නේද කියන එක. ඒ නිසා තමයි අපි මේ ආවේගශීලීව මේ දේ කරන්නේ. නමුත් ධර්මාභෝධයත් එක්ක ටිකෙන් ටික මේ ගමන ඉදිරියට යද්දී අපි මේක ඊටාම සිහියෙන් නොනින් කරන දෙයක් කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේට උනත් ලෝකේ සමහර දේවල් වෙනස් කරන්න බැරි වුණා. සමහරගේ කර්මානුරූපව සුපරබුද රජතුමා අපාය යනකොට බුදුහාඳුනගේ මාමණ්ඩිය බුදුහාඳුනට ඒක වෙනස් කරන්න බැරි වුණා. ඒ වගේම විරුඩව කුමාරයාවෙල්ලා සාක්‍ය වංශයක් ගහගනය කරනකොට බුදුහාමුදුරන්ට ඒක වළක්වන්න බැරි වුණා. චත්තමානක කුමාරයා අර සොරොන්ට මරණයට පත් වෙන අවස්ථාවේදී බුදුහාමුදුර උත්සාහ කළා උන්වහන්සේට බැරුණ එක කරන්න. පින්තුනේ ලෝකේ සමහර දේවල් අපට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. සමහර දේවල් බැරි දේවලුත් තියෙනවා. දැන් අඟුලිමාල හාමුදුරුව ගිහි කාලේ තමන්ගේ අම්මව ඝාතනය කරන්න යන හදන වෙලාවේදී බුදුහාමුදුර මැදිහත්කලයක බේරුවා. නමුත් ඊට කලින් මිනිස් ඝාතනයේදී බුදුහාමුදුරට බැරිුණ එක වළක්වන්න. වළක්වන්න බැරි දේ කරන්න බුදුහාමුදුර ගියේ නැහැ. භාගතුන් වහන්සේට පුළුවන් දේ උන්වහන්සේ කළා මැදිහත් වෙලා. ඒ වගේම බිම්සාර රජතුමාව ඝාතනය කළා පුතා විසින් අජාසත් රජතුමා. බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආරාම පූජාව සිදු කරපු ඉතාම සත්පුරුෂ සිල්වන්ත නුවණැති කෙනෙක්. එහෙම පූජා කරපු මේ රජතුමාට මේ මාරාන්තික අනතුර සිද්ධිය බුදුහාමර කලින් දැනගෙන හිටියා. නමුත් බුදුහාමරට පුළුවන් කමක් ලැබුණේ නැහැ පින්තුනේ ඒකෙන් වළක්වන්න. අජාසත් රජතුමා වළක්වන ඉදරක් නෙවෙයි. එතන ඉඳන් පින්තුනේ හත් දෙනෙක් පිතෘ ඝාතකවරු බිහි වුණා කියලා කියනවා. ඒ කිසිවක් භාගතුන් වහන්සේට වළක්වන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ වෙන තත්ත්වයන් තුළදී අපි මේ ලෝකයේ තේරුම් අරගෙන එක පැත්තකින් ලෝකයට අපි පිටිහෙ වෙන උත්සාහ කරන අතරේදී සමහර තැන්වලදී ඒ වගේ පිටිහෙ වෙන බැරි තැන්වලදී අපි උපේක්ෂාවටපත් වෙලා අපි ධර්ම සංවේගය ඇති කරගන්නවා. මෙන්න මේක තමයි ධර්ම ඥානීය තීර කෙනෙක්ගේ ලක්ෂණය. ඉතින් අප මේ සඳහන් කළේ මේ අවිද්‍යා පාදකව අපේ ජීවිත අත්දැකීම් මොකද්ද වෙන්නේ? ඇස් කන්න ආසාදී ආයතන වලින් අපි රූප ශබ්ද ආදී ගන්නකොට එහිදී ඇතිවන මේ අත්දැකීමෙන් අපේ හිත බාහිර ලෝකයේ තුල බැසගෙන තියෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අප මේ සාකච්ඡා කරේ. මේක අපි යම්කිසි දැනුමක් අපිට සුතමේ ඥානෙ ලබන්න පුළුවන්. ඒ වගේ මේ ලබන දේ එදිනදා ජීවිතයේදී හැකි තාක් දුරට මේ සිද්ධාන්තය සිහි කරන්න බුදුහාඳුර කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ඇත්තටම අපේ ජීවිතවල සිදුවන්නේ මෙන්න මේ දේ නේද කියන එක යලි යලි සිහිපත් කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට පින්නතුනේ මේ චින්තාමය ප්‍රඥාවෙන් නොනැමෙති භාවනාමය ප්‍රඥා විදියට සමථ විදර්ශනාව දැනට ඕන. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරන්න ඕන. වෙනත් විදිහකින් කියනවා නම් සම්මා දිට්ඨිය පෙරමුණ කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය අප විසින් සම්පූර්ණ කරන්න ඕන. මෙන්න මේ ගමනේදී පින්නතුනේ මේ සම්මා දිට්ඨිය සම්පූර්ණ කරන ගමනේදී මුලින්දම්ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන අපි පින්නතුනේ මෙතන පටන් ටිකෙන් ටික ඉදිරියට යන ආකාරය අපි තේරුම් ගන්න උත්සාහ කරමු. සම්මා දිට්ඨිය ලැබිට පමණට මේ තැනැත්තා සම්මා සංකල්ප ඇති කරගන්නවා. අපිට තියෙන කම්මතකට සම්මා දිට්ඨිය විතර නම් අපි උපරිම වශයෙන් සමත භාවනා කරලා එතනින් නවතිනවා. නමුත් අපිට තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන අපි පටන් ගත්තේ ඒ පමණට අපේ සම්මා සංකල්ප ආදී මේ අනිත් කරුණු දිනු වෙනවා. සම්මා දිට්ඨිය කම්මසගතා සම්මා දිට්ඨිය මට්ටමට තියෙනවා නම් ඊට අනුරූපෝ සම්මා සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප නෙක්ඛම් සංකල්ප අපි ඇති කර ගන්නවා. ඒ වගේම සම්මා වාචා ඇති කර ගන්නවා. බාහිර ලෝකයේ ඉන්නවා ඒ නිසා මම ඊයෙ ඝාතනය කරන්න හොඳ නැහැ. ඊයට මම හිංසා පීඩා කරන්න හොඳ නැහැ. ඊය සමග කාමයේ වරදවා හැසිරෙන්න හොඳ නැහැ. ඊයට බොරු කියන්න හොඳ නැහැ. කියලා මෙන්න මේ බාහිර ලෝකයක් ඇතයි කියලා නිර්මාණය කරගෙන ඒ තියෙන ලෝකයකට සංවර වීම තමයි ලෞකික සම්මාදිටියෙන් වෙන්නේ. ලෝකතර සම්මාදිටිය යනකොට පින්නතුනි එහිදී ඇතිවන මේ සිල්වන්ත භාවය කායික වාචික සංවරය හුදෙක් බාහිර ලෝකයට දක්වන ප්‍රතිචාරයක් නෙවෙයි. ඒ බාහිර ලෝකයේ නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයෙන්ම නිරෝධය දකින විදියට හේතුවම නිරුද්ධ වන විදියට සංවර වීමක් මෙහිදී සලකන්නේ. එන්න මෙතෙන්දි තමයි පින්නතුනි දෙට්ඨේ චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු ආකාරයට ඇසට රූපයක් දකිනකොට ඒ රූපය ඇතයි කියන අන්තයට යන්නේත් නැහැ. ඒ රූපය අත්විඳිනකොට නැත කියන අන්තයට යන්නේත් නැහැ. සමහර කෙනෙක් හිතනවා ආහෙනම් රූපය නැහැ නේද කියලා නැත පැත්තට යන්න පුළුවන්. පින්නතුනි නැහැ කියන්නේත් නැහැ බුදුදහමෙන්. නැත කිව්වොත් ඒකත් අන්තයක් වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ නිරුද්ධ වෙච්ච රූපය අපට ආයේ ඕනම් බලලා නැවත ඒක උපදවා ගන්න පුළුවන්. ඒ නිසා නැහැ කියන්නේ. භාගතුන් වහන්සේ ඒකයි දේශනා කළේ. ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ, උච්ඡේද අන්තයට යන්නේ. ඒ රූපාදී ස්කන්ධ පංචකය තුර නැතුවම නිරුද්ධ වෙන ආකාරය දකින්න කෙනා ඇත කියන සාස්වතන්තයට යන්නේ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුරු වීමක් තමයි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ දේශනා කරන මාවේදී පින්නතුනි ඔහු බාහිර ලෝකය මේ ඇත නැත අන්ත දෙකෙන්ම දුරු වෙලා තමයි ඔහු සම්මා වාචාව, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ ගුණධර්ම සම්පූර්ණ කරන්නේ. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කාරණා තවදුරටත් ඔහු මේ අභ්‍යන්තර ලෝකයේ Nirodha දැකීම සඳහාම සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම ගිහිල්ලා පිනතුණි ඒ තැනත්තා සම්මා සමාධිය නවතින්නේ නැහැ. කිසියම් සමත කමඨහනකින් මෛත්‍රී භාවනාවාදී භාවනා උපයෝගී කරගෙන ඇත කියන අන්තයේ ඉඳගෙන ඒ තැනත්තා සමතේ වඩන්න පුළුවන්. හැබැයි ඔහු පුද්ගලවාදයට ගිහිල්ලා ඔහු සංඛය දිට්ඨිය ආත්ම දෘෂ්ටි වැඩි කරගන්න කෙනෙක් නෙවෙයි. ඇයි ඒ? ඔහු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ කළේ ශ්‍රුතමත් භාවය ඇති කරගෙන ආර්ය සම්මා දිට්ඨිය පිළිබඳව සුතමේ ඥාන ඇති කරගෙනයි මේ තැනත්තා මේ කටයුත්ත ආරම්භ කළේ. ඒ නිසා හිත සමාධි වෙන මට්ටමට එක පැත්තකින් බාහිර පංච ආයතන වලින් නිදහස් වෙන ගමන් අනිත් පැත්තෙන් අභ්‍යන්තර වූ මනෝවිඥානිනුත් නිදහස් වෙන විදියට මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය දකිනවා. කිසියම් දෙයක් තමා හඳුනාගත්තත් ඒ හඳුනා ගැනීමත් පෙරපසුන විහටගෙන නිරුද්ධ වෙනවා නේද? ඒ නිරුද්ධ වීම දකින නුවණත් ඒකත් අනිමිත්තයි, ශුන්‍යතයි, අපහණියතයි නේද කියලා ඒක අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔහු බාහිර ලෝකිනුත් නිදහස් වෙනවා. ඔහු අභ්‍යන්තර ලෝකිනුත් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ හේතුව නිසා ඒ තැනැත්තා මේ අවිද්‍යාව දුරු වෙන මේ මාර්ගයක හිටියොතින් ඒ ඉන්න පමණට අවිද්‍යාව සාගතව හට ගන්නා සංස්කාර දුරු වෙනවා. ඒ සංස්කාර දුරු වෙච්ච පමණට ඊට අදාළ වූ විඥාන, අවිද්‍යාව සාගත විඥාන දුරු වෙනවා. ඒ විඥානයේ දුරු වෙච්ච පමණට ඊට අදාළ වූ නාම රූප දුරු වෙනවා. නාම රූප දුරු වෙච්ච පමණට ඊට අදාළ වූ ආයතන සකස් කර ගැනීමෙනුත් නිදහස් වෙනවා. ඒ සලායතන නිසා හටගන්න ස්පර්ශයනොත් ඔහු Nirodha දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ පස්යෙන් ඇතිවන වේදනාවේ ඔහු Nirodha දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොකට තණ්හාවක් නැහැ. උපාදානක් නැහැ. ඇතැයි කියලා ලෝකයක් භවයක් නිර්මාණය කරගන්නේ නැහැ ඔහු. ඒ නිසා මොහු නැවත උපතකට සහ ඒ උපතෙන් හට ගන්නා වූ ප්‍රතිඵල විදියට ජරා මරණ ස්පර්ශ කරන්නේ නැහැ. මේක පිනොතින හුදේ මරණයෙන් පස්සේ නැවත උපතකට යාම විතරක් නෙවෙයි. පරිසම්භාදී මේ කරුණ විස්තර කරන්නේ පිනොතුනේ. අපි ඊතහාම මනමින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් මේ පරිසම්භාදී අංග 12 විස්තර කරන්නේ අවිද්‍යා සංඛාර දෙක අතීත හේතු, ඒ වගේම විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා, වර්තමාන ප්‍රතිඵල, ඊට පස්සේ තණ්හා, උපාදාන, භව, ජාති ආදී දේවල්, භව ආදී දේවල්, වර්තමාන කර්ම, ඊට පස්සේ ජරා මරණ ආදී ජාති ජරා මරණ නැවත අනාගත කර්ම විදිහට ඉස්සර කිරීමක් තියෙනවා. හැබැයි පින්තුනි ඊටත් ඉහළට ගිහිල්ලා මෙන්න මේ අංග 12ම හැම වෙලාවෙම එක චිත්තක්ෂණයක් තුල අවිද්‍යා සංගත රූපයන් බලන හැම මොහොතෙම අපේ මුළු කායික මානසික සියලුම ක්‍රියාවලිය සකස් වෙලා හැම මොහොතෙම උපතක් කරා යන ආකාරය භාගතුන් වහන්සේ විස්තර කරනවා. මේ මොහොතේ මේ වර්තමාන තත්පරයේ මම අවිද්‍යාවෙන් හිටියොත් ඊළඟ මොහොතේට අදාළව මගේ සියලුම ආයතන ටික සකස් වෙනවා. මම මේ මොහොතේ අවිද්‍යාව අඩු කරගෙන හිටිය පමණට ඊළඟ ශනේහි හට ගන්නා ස්කන්ධ පංචකය අවිද්‍යාව අඩු ස්කන්ධ පංචකයකට වඩපත් වෙනවා. ඒ ස්කන්ධ පංචකය තුල උපරිම සිහියෙන් හිටියොත් ඊළඟට ඇතිවන ස්කන්ධ පංචකය තවත් අවිද්‍යාව අඩු වෙනවා. අවිද්‍යාව අඩු වෙනවා කියන්නේ අවිද්‍යාව සාගතව දුවන දිවෙන සිත් වැල්ගාන ක්‍රමානුකූලව අඩු වෙනවා. අඩු වෙලා පින්නතුනි අපි බාහිර රූපය තුල මුලා වෙන ගතිය එන්නම අඩු වෙනවා. ඒ සඳහා එක පැත්තකින් සීලේ උපකාරයක් වෙනවා, අනිත් පැත්තෙන් චිත්ත සමති උපකාරයක් වෙනවා, අනිත් පැත්තෙන් මේ විදර්ශනා නුවණ කෙටියෙන් කියනවා නම් සමත විදර්ශනා දෙක අපට හේතු වෙනවා. තවත් ඉදිකින් කියනවා නම් සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණය. නැත්තම් සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් කියන කාරණය. හරියට එකාතකින් ගොයන් මිට අල්ලගත්තා වගේ සතියෙන් එක පැත්තකින් තමන්ගේ හිත සහ කය දෙක ගැන අවධානයෙන් ඉන්නවා. අනිත් පැත්තෙන් හැම මොහොතෙම ස්කන්ධ පංචකයේ සමුදේවය බලන විදර්ශනා නුවණින් අර ගොයන් ටික කපන්න වගේ මේ අවිද්‍යාව නැමැති ක්ලේශය සිඳෙමින් තමා හැම මොහොතකම ඉන්න දක්ෂ වෙන්නට ඕන. පින්තුනි, මේක තමයි අවිද්‍යාව දුරවීම සඳහා භාගතුන් වහන්සේ දේශනා කරපු මාවත. ඉතින් මේ මාවත අපි ඉදිරියට යනකොට හැකි තාක් දුරට මේට අදාළ ධර්ම දේශනා අහන්නට ඕන. ඒ අහන ධර්ම දේශනාවට අදාළව කල්‍යාණ මිත්‍රයන් සත්පුරුෂයන් මුණගැහිච්ච අවස්ථාවේදී එයන් සමග මේ කරුණු සාකච්ඡා කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, හැකි තාක් දුරට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ආහාරය පාලනය කරගෙන කායික වාචික සංවරය ඇති කරගෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන නිදිය ගන්න වේලාව ටිකෙන් ටික අඩු කරගෙන මේ හැම දෙයකින්ම පින්නතුනි මේ ගිය සූත්‍රයේ දක්වන විදිහට මේ හැම දෙයකින්ම අපි උපකාරවත් බව ලබන්නට ඕන. යතර විශේෂයෙන් දෙතිස් කතා වලින් අපේ හිතට කෙලෙස් ඇතිවන කතා 32ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේක ස්වාමීන් වහන්සේලගෙන් අසා දැනගන්න මේ ගිය සූත්‍රයේ වෙන තැන් වල සඳහන් වෙනවා. රාජකතා, චෝර කතා ආදී කතා 32ක් ගැන අන්නේ කතා වලින් වැළකීලා අල්පේචතාවයේ පිළිබඳව කතා, සතුට පිළිබඳව කතා, විවේකයේ පිළිබඳව කතා, වීරිය පිළිබඳව කතා, ඒ වගේම කෙලෙස් සමග නොගැටීම පිළිබඳව කතා, සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන ආදී මෙන්න මේ දස කතා වල හැකි තාක් දුරට යෙදෙන්නට ඕන. ඒ අතරේ පින්නතුනි, ඉර ලැබෙන හැම අවස්ථාවකදීම සමත කමඨහනක් උපයෝගී කරගෙන හිත සමාධිමත් කරගන්නට ඕන. මෛත්‍රී භාවනා උපයෝගී කරගෙන සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා අපට සිතන්නට පුළුවන්. නැත්නම් ආනාපානසති භාවනාව අදාළව හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව හිත සමාධිමත් කරගන්න පුළුවන්. නැත්නම් දෙතිස් කුණපෝල තියෙන මේ කයෙහි කෙස් ලොම් නියදත් ආදී කොටස් එකට හරිය නැත්නම් එක කොටසක් අරගෙන අට්ටික සංඥාව අරගෙන ඕනනම් මේ ශරීරය ඇට සැකිල්ලක් නේද කියලා අට්ටි කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, අරහං, සම්මා සම්බුද්ධ වාදී බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පේනොතින අපිට පුළුවන් ඕනනම් ඒ ගුණ ඔක්කොම නැතුව එක බුදු ගුණයක් අරගෙන තමා වඩාත්ම කැමති බුදු ගුණය විතරක් අරගෙන සුගත කියලා ගුණය කියමු. බුදුරජාණන් වහන්සේගේ ලස්සන ප්‍රතිමාවක් ඉදිරිපිට නිර්මාණය කරගෙන අන්නේ පිළිරුවේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සුගතයි සුගතෝ සුගතෝ මේ ආදී වශයෙන් අපට හිත සමාධිමත් කරන්න පුළුවන්. අන්නේ සමාධිමත් වෙලා ඉන්න මොහොත තුල පින්න තුනේ තමන්ගේ හිත බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ කාරණාවලට තමාව පාලනය කරන්න බැරි කෙනෙක් වෙනවා. ඒ හිත සමාධිමත් කරන හැම මොහොතකම තමා කාම ලෝකයේ ඉක්මවල ඉන්නේ. මේ හැම මොහොතෙම මායාට තමාව දකින්න බෑ. මායාගේ ඇස අන්ධ කරලා තියෙන්නේ. අන්ධමකාසි මාර චක්කුම් කියලා කියනවා. නමුත් පින්නතුනේ මෙතන මේ தත්ත්වය අපිට තියෙන්නේ ඒ චිත සමාධිය තියෙනකන් විතරයි. අන්න ඒ චිත සමාධිය හරියට අන්ධකාරයක් වෙලාවකදී ආලෝකයක් දැල්වුවා වගේ. ඒ අන්ධකාරය දුරු වෙන්න ආලෝකය දැල්ලුවට ඕන වෙලාවක ඒ දැල්ලපු අන්ධකාරය නැති වෙලා යන පුළුවන්. අන්නේ ආලෝකය තුල ඉඳගෙන අපි යම් කිසි දෙයක් ලියනවා නම් ලියුමක් ලියුවොතින් ඒ ආලෝකය නැති වෙලා ගියත් ලියපු ලියුම නැති වෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි හිත සමාධිමත් කරන පමණට පින්නතුනි අප මොකද කරන්නට ඕන? ඒ හිත සමාධිමත් වෙන හැම මොහොතකම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, චක්කු සම්පස්සයෙන් හටගත්තු වේදනාව, රූප තණ්හාව, රූප සංඥාව, රූප සංචේතනාව, රූපේ පිළිබඳව විතර්කය, විචාරය මෙන්න මේ වගේ ඇසට අදාළ කරුණු 10ම වෙන වෙනම මෙනෙහි කරනවා අපි. කන පිළිබඳවත් එහෙමයි, කරුණු 10ක් සිහිපත් කරනවා. නාසය ආදී මේ ආයතන 6 ගැනම කරුණු 10 ගානේ අපිට නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. යතර කෙනෙක් කැමති නම් අපේ සිතුවිල්ලක තියෙන ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටපාදී මේ අරමුණු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් හැම සිතුවිල්ලක් සමගම එකට පෙරපසුනව විහට ගන්නවා. මේ දේ අහුත්වා සම්බුතං උත්වාන බවිසති. කලින් නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපි නුවණින් දකිනවා. පින්නතුනි අපි මේක දකින දස්සනෝතින් ඒ හැම මොහොතකම අපි බාහිර ලෝකෙනුත් නිදහස් වෙලා මේ අභ්‍යන්තර ලෝකෙනුත් නිදහස් වෙලා ඒ හැම මොහොතෙම අපේ සිතෙන් පංච නීවරණ විතරක් නෙවෙයි නීවරණ හයම අපට ප්‍රබලම හානිය කරන අවිද්‍යා නීවරණුත් අපි දුර වෙලා ඉන්නේ. අවිද්‍යා නීවරණ යම් සිතනක දුර වෙලා නම් එතන පින්නතුනි කාමච්ඡන්දයක්වත් ව්‍යාපාදී ආදී කිසිඳු පංච නීවරණ වලින් එකක්වත් ඒ ස්ථාන රැඳෙන්නේ නැහැ. එනිසා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට අනුශාසනා කරන්නේ මේ පංච නීවරණ විතරක් නෙවෙයි උන්වහන්සේගේ විශේෂ අනාවරණය ගවේෂණය ආරේ පරේෂණය වන අවිද්‍යාව දුරු කිරීම සඳහා වූ ප්‍රඥාව ලබා දෙනටයි සම්මා දිට්ඨිය ලබා දෙනටයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඉතින් අන්නේ මාර්ගයේ යෑමේදී පින්නතුනේ අපි මුලදී කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සුතමේ ඥානෙ ලබාගෙන අනිත් පැත්තෙන් අපි හැකිතාක් දුරට මේ අවබෝධයේ තහරු වීම සඳහා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව තුළ හික්මනට අපි උත්සාහ ගනිමු. ඉතින් එහෙම කරන්නේ ඔබට සියලු කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ සහ මම හිතන්නේ මෙහෙවන පින්නතුන් ඒව අදාළ විදියට මෙහෙවීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව් මහත්මයා, වැදගත් ප්‍රශ්නයක් ඒක. ඇත්තෙම අපි හැම දෙනාටම එකම ප්‍රතිපදාවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ගිහි අය වුණත්, ස්වාමීන් වහන්සේලා වුණත්, පෘථග්ජන වුණත්, සේක වුණත්, අසේක වුණත්, ඒ හැම දෙනාටම එකම ප්‍රතිපදාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ ප්‍රතිපදාවම තමයි අපි විස්තරාත්මකව දැක්ුවේ. ඒ මූලික පියවර විදිහට මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී අපේ යම්කිසි පමණක අවිද්‍යාව දුරු වෙනවා. ඔබ හොඳට අඛණ්ඩව අවධානයෙන් සිහියෙන් මේව නැහුවනම් ඔබටම පැහැදිලි වෙන්න ඕන ඒ අහන මොහොත තුළ කොයිතරම් දුරට තමන්ගේ හිතේ අවිද්‍යාව අඩු වෙලාද තියෙන්නේ කියලා. ඒ මොහොතට කවුරු හරි බැන්නත් ඔබ ඒ තත්පරයේදී හරි අභ්‍යන්තරේ පැතර හැරෙනවා. මේ බැනුම් අහන්නේ මගේම හිතෙන් නේද කියලා. ඉතින් අන්නේ විදිහට එකක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව දුරු කළා විමුක්තියට පත් වෙන ස්ථාන පහක් දක්වලා තියෙනවා. ඒවට කියන්නේ විමුක්ත ආයතන කියලා. ඒකෙන් පළවෙනි පියවර තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. හොඳට බණ අහනවා නම් අට්ඨේකත්වා, මානසිකත්වා, චින්තේකත්වා කියපු විදිහට හොඳට නුවණින් මෙනෙහි කරමින් අවධානයෙන් සිහියෙන් නුවණින් සැබෑ සද්ධර්ම ශ්‍රවණයක් කරනවා නම් ඒ සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තමන්ගේ හිත අවිද්‍යා නීවරණයෙන් මිදෙන අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි. යම්කිසි කෙනෙක් තමා දන්න දේ අනිත් කෙනාට කියනවනම් යම්කිසි කෙනෙක් අනිත් කෙනෙකුට ධර්ම දේශනා කිරීමත් විමුක්ත ආයතනයක්. මොකද ඒ තමා දන්න දේ අනිත් අයට කියන වෙලාවේදී තමන් සම්පූර්ණ මේ ධහම තුල පිහිටලා ඉන්නේ. තමයි ඇතැමිට නික්ලේශී පුද්ගලයෙක් වගේ තමයි එවලේ ධර්ම දේශනා කරන්නේ. ඒක ලොකු දිනුවක් කියන අවස්ථාවේදී. ඒ නිසා තමයි සමහර දේශකයන් වහන්සේලා ධර්ම දේශනා කරන අතරතුරේදී මාර්ගඵලවලට පත්වෙච්ච අවස්ථා බෞද්ධ සාහිත්‍ය දැක්වෙනවා. එනිසා තමා දන්න දේ අනිත්‍යයට කියලා දෙන්නටත් ඕන. ඒක අර මහා ගෝපාලක සූත්‍රයේ දැක්වෙන්නේ හරියට සාර්ථක ගවපාලකේ ගොපල්ලේ කලින් කල ඒ තමන් පාලනය කරන ගවයන්ට දුම් අල්ලන්න ඕන කියලා. ඒ සත්තුන්ගේ ඉන්න ඒ ගවයන්ගේ ඇඟේ ඉන්න සත්තු අයින් වෙන විදිහට දුම් අල්ලන්න ඕන කියලා. අන්න ඒ වගේ තමයි ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනා දුම් මැල්ලීම වගේ තමයි තමා දන්න කරුණු අනිත්‍යයට කියලා දෙන්නට ඕන. ඒකත් වැදගත් කාරණයක්. පැහැදිලි කළ දීම. හැබැයි ඉතින් පැහැදිලි කළ දෙනකොට හැම දිනටම කියන්න යන්න එපා. සමහර අය අහන්න කැමති නැති අයත් ඉන්නවා. ඉතින් සමහර තේරුම් ගන්න ඕන කවුද මේක අහන්න කැමති කියලා. ඉතින් තමනුත් දක්ෂ වෙන්නට ඕන එයාගේ අවධානය ගන්න. ඉතින් කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවනං කියලා මංගල සූත්‍රය දැක්වෙන්නේ ඒ සුදුසු කාලය අපි හඳුනා ගන්නට ඕන. නැත්තම් අපේ දේ නිරර්ථක දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක මංගල කාරණයක් වෙන්නේ නිසි කාලයේදී අපි ධර්ම ශ්‍රවණියත් ධර්ම සාකච්ඡාවත් සිදු කරවොතින්. අනිත් කාරණේ තමයි ධර්ම සජ්ජහායනය. දැන් අපිට සමහර සූත්‍ර සජ්ජහායනා කරනකොට අපි කියමු ධම්මචක්ක සූත්‍රය, කිරිමානන්ද සූත්‍රය, බොජ්ජංග පිරිත් ධම්මචක්ක සූත්‍රය මේ වගේ දේශනා පේනොතින අපි හොඳට තේරුමත් එක්ක සජ්ජහායනා කරනවා නම් සතිපට්ඨාන සූත්‍රය වැනි තැන් ඒ සජ්ජහායනා කරන මොහොතේදී අපේ හේත අවිද්‍යාවෙන් දුර වෙනවා. ඒකත් උපක්‍රමයක්. ඊළඟට ධර්මකාරණා සම්මන්ත්‍රණය කිරීම. තමා දන්න කරුණෝ චින්තාමය ඥානයේ විදියට නිතර නිතරම හිතන්නට ඕන මේ දේ නේද අපේ ජීවිතේට ඇත්තටම සිද්ධ වෙන්නේ කියන එක. ඒකත් අවිද්‍යාව දුරු කරන මාර්ගයක්. ඊළඟට භාවනාව. භාවනාව කියන්නේ වාඩි වෙලා ඉඳගෙන කරන භාවනාව. ඒක ඇතැම් විට සතර ඉරියව් විදිහම කරන භාවනාවක් තියෙනවා, මෛත්‍රී භාවනාව වගේ. ඒක පැත්තකින් සමතය දිනු කර කර අපේ විසිරලා තියෙන සිත ඒක අරමුණකට ටිකෙන් ටික ගන්න උත්සාහ කරන්න. ඒ හිත සමාධිමත් වෙනකොට මෙන්න මේ දේවල් නොනින් මෙනෙහි කරන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, ඒ වගේම කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි කියලා මේ තියෙන අධ්‍යක්ෂක ටික අනිත්‍යතාවය මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? අපි අත්දැකීමක් ලබනකොටම ඇතැම් විට අපි සුළු වේලාවක් ඒක මුලා වෙන්න පුළුවන්. නමුත් ඉක්මනටම තමා අර ධර්මයේ තුලට ඇවිල්ලා අවිද්‍යාව දුරු වෙන විදියට තමන් කටයුතු කරන්න දක්ෂ වෙනවා. අඛණ්ඩව බොහෝ වේලාවක් ඒ අවිද්‍යාව තුල හිත බැසගන්නේ. ඇයි? සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානති කියපු ආකාරයට හිත සමාධිමත් වෙච්ච පමණට තමා මේ අවිද්‍යාව දුර වෙන විදියට විදර්ශනා නුවණින් බලනකොට ඒ බලපු දේ තමන්ගේ ජීවිත අධ්‍යක්ෂකවට බත් වෙනවා ටිකෙන් ටික. වාඩි වෙලා කරන අපි සකමන් භාවනා කරන වෙලාවෙදිත් මේ කරුණ අපිට මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරන අවස්ථාවේදී කවුරු හරි එකපාර අපට කෑ ගහනවා. කෑ ගහපු වෙලාවේ පොඩ්ඩක් ඇදැම්මිට හිත ගැස්සෙන්න පුළුවන්. ඉක්මනටම තමන්ගේ පැත්තට හිත හැරිලා බලනවා. තමන් ඒකේ මුලා වුණා නම් තමන්ම බලනවා, අනේ මගේ අතින් වරදක් වුණා නේද, මේ බාහිර කෙනාගෙන් නෙවෙයි මේ වරදුනේ, මගේම නොදැනීම නිසා, මගේම සීහ නැති නිසා මට මේ වෙලාවේ මේ දේ වුණා නේද කියලා තමන්ගේ පැත්තට හැරෙනවා. මෙහෙම කලක් භාවිත කරනකොට ටිකෙන් ටික තමන්ට මෙහි ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා තමා අඛණ්ඩව කැප වෙන පමණටයි තමන්ට මෙහි ප්‍රතිඵල තියෙන්නේ. ඇතැම් විට අපි හිතන් ඉන්නේ ආගමික ජීවිතය කියන්නේ එක්තරා දවසකදී කරන දෙයක්, අනිත් වෙලාවෙදී අපි සාමාන්‍ය විදිහට ජීවිත ගත කරනවා කියලානේ. ඇතැම් විට භාවනා කළා, ඔබ හොඳට විනාඩි 10ක් 15ක් භාවනා කරනවා, හොඳට හිත සමතෙන් ඉන්නවා, ඉඳලා නැගිටිනවා, අනේ මන් නිදහස් වුණා කියලා නැගිටලා ගොඩ වෙන්නේ. බණහන වෙලාවේ හොඳට බණහනවා, අනේ පැය දෙකක්ම හිටිය දැන් තමයි නිදහස් වුණේ කියලා නැගිටලා යනවනේ. පින්නතුනේ එහෙම වෙන්න බෑ. ඔබ ඔතන ඉඳලා වාඩි වෙලා නැගිටලා ඊළඟ පියවර නැගිටින්න ඕනේ. කායික වෙහෙස අඩු කරගන්න වෙන්න පුළුවන්. නමුත් ඔබ ඊළඟට පිවිසෙන්නේ තේ කෝපයක් බොන්න වෙන්න පුළුවන්. ඒ තේ කෝපේ බොන්න යන්නේ මෛත්‍රී සහගතව, නැත්තම් ධාතු මනසිකාරය වඩමින්, නැත්තම් ඒ දකින රූපෙහි ඒ විඳින දිවහා විඥානේ අනිත්‍යතාවය විඳගන්නයි, අනිත්‍යතාවය දකින්නයි ඔබ නැගිටින්න ඕන කියන හැඟීමෙන් නැගිටින්න ඕන. ඔබ යම් කිසි වෙලාවක මේ දහමින් ඈත් වෙන්න හදනවා නම් ඒ ඈත් වෙන්න හදන හැම වෙලාවෙදීම ඔබ අවිද්‍යාව තුළට පිවිසෙන්නයි හදන්නේ. ඒ හැම මොහොතෙම හදන්නේ මාර්යාගේ සමීපයට, මාර්යාගේ වපසරියට යන්නටයි. මෙන්න මෙතන ඇපිනුතුනි අපි ඊටාම මනවින් තේරුම් ගන්නට ඕනේ. ඇතැම් විට ඔබ වැඩක් කරමින් ඉන්න වෙලාවේදී ඔබට ඊට පස්සේ යම් කිසි ආගමික වැඩකට සහභාගී වෙන්න තියෙන වෙන පුළුවන්. ඇතැම් විට ඔබ හරි ඉක්මනට මේක කරනවා. ඉක්මනට කරන්නේ ඇයි? මේ වැඩේ ඉක්මනට ඉවර කරලා බණහන් යන්න ඕන, භාවනා කරන්න යන්න ඕන කියලා නේ. පින්නතුනි එහෙම වෙන්න බෑ. ඔබ ඒ කලින් වැඩේ කරද්දිත් භාවනා කරමින් කරන්න ඕන. එතකොට ඔබට භාවනාවට යන්න පරක්ුණා කියලා කාරණයක් කවදාවත් දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපේ චින්තනය වෙනස් වෙන ඕන පින්නතුනි. අපි නිදහස කියලා ගත කරන්න හදන්නේ මොකද්ද? අපි නිදහස කියලා යන්න හදන්නේ මාර්යාගේ සේවනට. ජරා මරණ ස්පර්ශ කරන්න අපි යන්න හදන්නේ. ඒ නිසා අපි විවේකයක් ගන්නව නම් විවේකයේ ගතියුත්තේ බුදුහාඳුරන්ගේ බුදු සේවනට ගිහිල්ලා. බුදුහාඳුරන්ගේ සේවන, බුදුහාඳුරන්ගේ ඉඩම, බුදුහාඳුරන්ගේ කුටියට තමයි අපි විවේකයක් ගන්නව නම් යන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානය. හැම මොහොතෙම කයගෙන සිහියෙන් ඉන්න. මේ කය හටගෙන නිරුද්ධන ආකාරය දකින්න. හැම මොහොතෙම ස්පර්ශය නිසා වේදනාව හටගෙන නිරුද්ධන ආකාරය බලන්න. හැම මොහොතෙම විඥානය හටගෙන නිරුද්ධන ආකාරය බලන්න. හැම මොහොතෙම චේතනා හටගෙන සංඥා සංකාර හටගෙන නිරුද්ධන ආකාරය බලන්න. ඒ බලන හැම මොහොතෙම අපි සැබෑ විවේකයෙන් ඉන්නේ. එහෙම නැති කිසිදු වෙලාවක පේන දෙන අපට විවේකයක් නැහැ. අපි හරියට අර හැම ගලවපු හරකෙක් වගේ අප්‍රමාණ පීඩාවකින් අපි ඉන්නේ. ඒ නිසා පින්නතුනි තබන හැම පීවරක් පාසාම ධර්මයේ තුල ඉන්න උත්සාහ කරන්න. කායික විවේකයේ ගන්න කමක් නැහැ. හොඳට පහසුවෙන් ඉන්න. අතපය දිග ඇරලා ඉන්න. සක්මන් කරමින් ඉන්න. නමුත් අපේ හිත අපි මොහොතක්වත් දහමින් බැහැර කරන්න හොඳ නැහැ. ඒක පැත්තකින් මෛත්‍රී සිතවිල්ලත් අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥාවත් අඛණ්ඩව වැඩිවීමට අදිෂ්ඨාන කරගන්න. මේක තමයි පින්නදින අපේ හැම දිනාටම තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, අසේක උරහතන් වහන්සේ පිරිනිවන තෙක් සුවදායි වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. මොකක්ද ඒකම ප්‍රතිපදාව? ඒ තමයි මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරෝධය, ආස්වාද ආදීනව නිස්සරණ බලන කියලා. මෙන්න මේකයි පිනු දින අපට තියෙන විවේකය. මේ ගත කරන මේ සිතන සිතවිල සිතන මොහොතේ අපේ කායි විවේකේ නැති වුණත් අපේ චිත්ත විවේකයෙන් උපදී විවේකයෙන් ගත කරන බවටපත් වෙනවා. ඒ නිසා කෙලෙස් උපදීන්ගෙන් ලබන විවේකය තමයි සැබෑ විවේකේ බවටපත් වෙන්නේ. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් බෝධිඝාන්දරෝ තෙරුවන් සරණයි. මනසිකාරයෙන් කටයුතු කිරීම තුළින් ආමුදුර දැන් සඳහන් කර අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කම තියෙනව නේද? හාමුදුරනි, දුරුවම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම තුළින්? ඔව්, අපේ බෝධිඝාන්දරෝ අවසරයි. ඇත්තමයි යෝනිසෝ මනසිකාරය කියන එක ඉතාම පුළුල් මාතෘකාවක්. බුදුදහමේ තියෙන සියලුම පිළිවෙත් යෝනිසෝ මනසිකාරය කියන මේ පුළුල් විග්‍රහයට ඇතුළත් කරන්න පුළුවන්. අපි බණහන එකත් යෝනිසෝ මනසිකාරයක්. සිල්වත් වෙන එකත් යෝනිසෝ මනසිකාරයක්. කොමන දේ අපි ලෝභය ඇති නොවන විදියටත්, අපේ හිතේ තියෙන ලෝභාදී අකුසල දුරු වෙන විදියටත්, ඒ වගේම නැති කුසල් දහම් ඇති වෙන විදියටත්, තියෙන කුසල් දහම් දිනු වෙන විදියටත් අපි සිතින් කයින් වචනයෙන් කොමන හෝදයක් කරනවා නම් ඒ හැම මොහොතෙම යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. ඉතින් අපි මේ කියපු හැම කාරණයක්ම යෝනිසෝ මනසිකාරයට සම්බන්ධ කරන්න පුළුවන්. බණහන එකත් යෝනිසෝ මනසිකාරයෙන් කරන්න ඕන. කෙලෙස් දුරු වෙන ආකාරයට අපි එක කරන්න ඕන. ධර්ම සාකච්ඡා කරන එකත් එහෙමයි කරන්න ඕන. ධර්ම සමන්ත්‍රණයත් එහෙමයි කරන්න ඕන. ධර්ම සජ්ජායනයත් එහෙමයි කරන්න ඕන. සමදී දසනම් භාවනා කරන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන්. යම් කිසි කෙනෙක් දකිනකොට ඒ දකින කෙනා අපට බනිනව නම් අනේ ඒ බනින මිනිස්යාට මොකක් හරි කරදරයක් වෙන්න ඇති. එයාට මොන හරි වෙන ගැටලුවක් ඇති. එක්ක මානසික ආබාධයක් ඇති කියලා අපි බලනව නම් ඒකත් වෙනතන යෝනිසෝ මනසිකාරයක්. එතනින් පටන් ගන්න දේ ස්කන්ධ ධාතු ආයතනවල අනිත්‍ය අනාත්මතාවයේ බැලීම දක්වාම මේ අතර පරාසය තුළ සිදුවන සියලුම යහපත් ක්‍රියාවන් භාගතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට දේශනා සඳහන් සියලුම කාරණා යෝනිසෝ මනසිකාරය තුළ ගොනු කරන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි බොහොම පිං. ඇත්තෙම කර්ම තියෙනවා, ක්ලේශ තියෙනවා, කන්ද තියෙනවා. එතකොට අවිද්‍යා නීවරණයට ඔක්කොම ඇතුළත් වෙනවා කියලා කියන්න බෑ. මේ කර්ම සහ ක්ලේශ දෙක අපට අවිද්‍යා නීවරණ පැත්තට යොමු කරන්න පුළුවන්. නමුත් කන්ද කියන එක ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වන්නේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන්. අවිද්‍යාපාදක කර්මය හටගන්නවා. අවිද්‍යාපාදක ක්ලේශ හටගන්නවා. ඒ ටිකෙන් අපි අවිද්‍යාව දුරු කිරීමෙන් කර්මසා නැත්තං චේතනා නැත්තං සංස්කාර දුරු කරගෙන ඊට පස්සේ රාගාදී ක්ලේශයන් දුරු කරගෙන අපිට කාලයක් ගත කරන්න පුළුවන්. හැබැයි අපිට තවදුරටත් ස්කන්ධ තියෙනවා, ඛණ්ඩ තියෙනවා. පංච උපාදාන ස්කන්ධයන් නැති වුණාට ස්කන්ධ පංචකයක් තියෙනවා. රහතන් වහන්සේ සාමාන්‍ය ලෝකේ විවහාර කරන විදිහට ගත්තොත් ස්කන්ධ පංචකයක් පරිහරණය කරනවා. උන්වහන්සේ සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ උපදි සහිතව නිවන් දැක්කා කියන්නේ උන්වහන්සේ ක්ලේශ උපදියත් ඒ වගේම ඛණ්ඩ ක්ලේශ උපදියත් සංස්කාර උපදියත් අවිසංකාර උපදියත් නැති කලාට උන්වහන්සේට තවදුරටත් ඛණ්ඩ උපදි කියන එක තියෙනවා. මේ ශාරීරිය තියෙන නිසා මේ ස්කන්ධ පංචක ඇසුරු කරගෙන යම්කිසි දුකක් තියෙනවා නම් ලෝකේ විවහාර කරන විදිහට ඒ කායික දුක් ටික උන්වහන්සේට තියෙනවා. නමුත් මානසිකව උන්වහන්සේ දුක් විඳින්නේ නැහැ. ඒ කායික දුක් ටිකත් නිදහස් වෙන ස්කන්ධ පරිණිවණය සිද්ධවන්නේ උන්වහන්සේ පිරිනිවෙනමත් පස්සේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පස්සේ. භාගතුන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්නේ සෝපදි නිර්වාණ අවබෝධය සඳහායි. සෝපදි පරිණිවණය සඳහා බණ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉතුරු කාලය අනුපදිශේෂ නිර්වාණ ධාතුව ලබා ගන්න කලොත් දිට්ඨධම්ම සුඛරියන ය සඳහා ධ්‍යාන වැඩීමත් ඒ වගේම රූපාදී ස්කන්ධ පංචකය සමුදය අත්ංගම ආස්වාද නිස්සරණ ආදී වශයෙන් බලන විදියත් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා අවිද්‍යා පාදකව හටගන්නේ ක්ලේශ උපදී සහ සංඛාර උපදී කියන දෙක. ඛණ්ඩ උපදී කියන එක අවිද්‍යා පාදකව හටගන දෙයක් නෙවෙයි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තෙන්ම උපදී කියන එක අපේ මේ ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳගෙන කරන කර්ම දාන සීල භාවනා කියන ත්‍රිවිද පුණ්‍ය ක්‍රියා අර මහාචාර්යස සූත්‍රයේ සඳහන් වෙන සාසවා පුණ්‍ය භාගියා උපදි වේපක්කා කියන විදිහට ඒ උපදි සම්පත් ලබා දෙන විදිහේ කර්ම අපි කරනවා. නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, හොඳ කුලවල ඉපදීම මේ ආදී හැමදේම උපදි සම්පත්තියට සම්බන්ධයි. එතකොට අපි ලෞකික සම්මාදිට්ඨියේ ඉන්නකොට වෙන්නේ මේ තියෙන ශාස්ත්‍රව උපදි මත අපි හිත පිහිටලා තියෙන්නේ. ඒව අපිට ලැබුණත් ඒව වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. ඇතැම් විට අපි කීර්තියට කැමතියි. සමහර විට අපි පින් කරන්නේ කීර්තියට. නමුත් මේ කීර්තිය ඇතුළු මේ සියලුම දේවල් අපි මෙනෙහි කළ යුතුයි. මේවා සස්සතයි. මේවා විපරිණාමයි. මේවා අනිත්‍යයි. අනිත්‍යං දුක්ඛං ඒ වගේම විපරිණාමං අසස්සතං මෙන්න මේ වශයෙන් ඒ උපදි මෙනෙහි කරනවා. උපදි සම්පatti මෙනෙහි කරනවා. ඒ උපදි සම්පත් වලවත් යැපෙන්නේ නැහැ. නිදසුණක් වශයෙන් කිව්වොත් සීවලී මහරහතන් වහන්සේට උපදි සම්පත් විදිහට භවෝග සම්පත් ලැබුණා. උන්වහන්සේ ඒ තුල යැපුණේ නැහැ. උන්වහන්සේක තමන්ගේ කරගත්තේ නැහැ. ඒ තුලින් උන්වහන්සේට 아무තු ආස්වාදයක් ලැබුණේ නැහැ. ඒ වගේම ලෝසක මහරහතන් වහන්සේට බොහෝ විදිහේ පීඩාවක් නැති වුණා උපදි සම්පත්තල අඩුකම නිසා. නමුත් උන්වහන්සේට ඒකින් 아무තු පීඩාවක් ඇති වුණෙත් නැහැ. එතකොට බුදුදහමෙන් කියන්නේ මුලදී අපි ස්වර්ගගාමී මාවත විදියට උපදි සම්පත් ඇති වෙන්න කර්ම කරන්නට ඕන. ඒක නිවන් දකින්නකම වැදගත් වෙනවා. නිවන් දකින්නකම විතරක් නෙවෙයි. නිවන් දැක්කට පස්සේ ලෝකෙට පිහිට වෙන්නත්. දැන් සමහර ස්වාමින් වහන්සේලා අවිඥා ලබාගෙන ලෝකෙට පිහිට වෙන්නේ ඉදිරිවිද ඥාන ආදී ඥානයන් ලබාගෙන සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් කරනට වඩා ලෝකෙට සේවයක් කරනවා. ඒ සේවය සඳහා ඒ අභිඥා ලබා ගන්නටත් මේ උපදි සම්පත් හේතු වෙනවා. හැබැයි ඒ උපදි සම්පත් තුළ මොන්වහන්සේ යැපෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? රහත් භාවයේ සලකන්නේ අජ්ජෝපදි කියලා. මේ උපදී ඉක්මවපු කෙනෙක් කියලා. ඒ උපදි මට තෘප්තිමත් වෙන කෙනෙක් නෙවෙයි. උපදි සම්පත් තිබුණට ඔහුට ඒක ජීවිතයේ පැවැත්ම සඳහා ඔහු ඒ මත යැපෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය අපි ජීවිත ගත ගන්න හැටියට උපදි සම්පත් කුසල කරගන්න අතරේදී ඒ උපදි සම්පත් ඕනම මොහොතක නැති වෙලා යන්න පුළුවන්. අන්නේ නැති වෙන විදියට අපි උපදි සම්පත් ඉක්මවල යන කුසලයකට අපේ චින්තනය අපි මෙහෙවන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි සැබෑ ලෙසම අපි ජීවිතේ ජයගත්තු අය බවට පත් වෙන්නේ. මොකද ඒකට හේතුව මනුස්ස ලෝකයේ ඉහළම පදවිය වන සක්විති පදවිය ලබන කෙනත්, දිව්‍ය ලෝකයේ සක්‍ර පදවිය ලබන කෙනත්, බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්ම පදවිය ලබන කෙනත් මේ හැම කෙනාම නැවත ටිකෙන් ටික පල්ලෙහාට එන්න පුළුවන්. අවසානයේ සතර පායට යන්න පුළුවන්. මේ අවකාශය අපි බොහෝ දෙනාට තියෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ පහළට යන ගමනේදී මේ උපදි සම්පත්තියේ අනිත්‍යතාවය මෙනෙහි කළා, ඒ විපරිණාමය මෙනෙහි කළා, අපට පුළුවන් නම් ඒ උපදි සම්පත්තිය මතත් නොයපේ ඉන්නට පුළුවන් ඉඳ ආධ්‍යාත්මික ශක්තියක් ලබා ගන්න. අන්න ඒ සඳහායි භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඔව්, ඇත්තෙන්ම සම්මාදිටිය කියන්නේ ප්‍රඥාවට, නැත්නම් විද්‍යාව කියලා කියනවා. ඒක විමුක්තියටපත් වීමේ අවස්ථා ගානක් තියෙනවා. සම්මාදිටිය ප්‍රභේද ගානකින් අපිට දක්වන්න පුළුවන්. දැන් සාමාන්‍ය විදියට කියනවා නම් ලෞකික සම්මාදිටිය ගත්තත් ඒ සම්මාදිටියේ ත්‍රිවිධ ප්‍රභේද තියෙනවා. තමන්ගේ ධර්මඥානයේ පමණට තමන්ගේ සම්මා කම්මන්ත, සම්මා සංකප්පාදී අනිත් අංගවල වෙනසක් තියෙනවා. පුද්ගලව දෙන්නේ සමාන නැහැ. එතකොට අන්නේ සම්මාදිටියේ ප්‍රධානතම ස්ථාවර පදනමක් තමයි සක්කායදිටිය ඇතුලේ මූලික සංයෝජන ටික දුරු වෙලා දුරු වීම. ඒක අපි සලකන්නේ සෝතාපන්න වීම කියලා. ඒ අවස්ථාවේදී සම්මාදිට්ඨිය යම්සි පමණක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ අර මිත්‍යා දෘෂ්ටි, සාසත උච්ඡේද දෘෂ්ටි ඇතුළු දෙසටන් දෘෂ්ටිම දුරු වෙන මේ සක්කාය දිට්ඨිය දුරු වීමේ පදනමයි. ඒ දුරු වීම සඳහා වූ සම්මාදිට්ඨිය සෝතාපන්න වීමේදී ලැබෙනවා. හැබැයි සම්මාදිට්ඨිය හාත්පසින්ම සම්පූර්ණා වෙන්නේ නැහැ. එතෙන්දී තියෙන සේක සම්මාදිට්ඨිය. ඒකට කියන්නේ සේක සම්මාදිට්ඨිය කියලා. ඊට පස්සේ එතනින් ආරම්භ වෙන සම්මාදිට්ඨිය ටිකෙන් ටික සකදාගාමි මාර්ගයේදී තවත් දියුණු වෙනවා. සකදාගාමි ඵලයේදී තවත් දියුණු වෙනවා. අනාගාමි මාර්ගයේදී තවත් දියුණු වෙනවා. අනාගාමි ඵලයේදී තවත් දියුණු වෙනවා. අරහන්ත මාර්ගයේදී තවත් මේ සම්මාදිට්ඨිය දියුණු වෙනවා. හරියට ටිකෙන් ටික සූර්යාලෝකය ටිකෙන් ටික ලෝකයට එන්න වගේ, එන්න එන්න ලෝකයේ තියෙන අන්ධකාරය දුරු වෙලා ලෝකයට ආලෝකය ලැබෙන වගේ අනාගාමි මාර්ගයේ දක්වාම සම්මාදිටිය දිනු වෙනවා. ඒ සම්මාදිටිය සලකන්නේ සේක සම්මාදිටිය කියලා. අරහත් මාර්ගයෙන් පස්සේ අරහත් ඵලයේදී ඒ සමගම ලැබෙන සම්මාදිටිය අපි කියන්නේ අසේක සම්මාදිටිය කියලා. ඒ කියන්නේ තවදුරටත් ඒ පුද්ගලයාට හික්මෙන් අවශ්‍යතාවයක් නැහැ. හික්මීම අවසන් කරපෝ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අහසේ වරාකුළු දුර වෙලා සම්පූර්ණයෙන්ම හිරපායලා හිරුපායලා ලෝකේම ආලෝකවත් කළා වගේ අපට හැම මොහොතෙම මේ ස්කන්ධ ධාතු ආයතන හටගෙන නිරුදෙන ආකාරය දකින සම්පූර්ණම දුකෙන් නිදහස් වෙච්ච, සම්පූර්ණ ප්‍රඥා ලෝකේ පහළ වෙච්ච, උපරිම ලෙස ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි ඉහළම සම්මාදිටිය විදිහට සලකන්නේ. හොඳයි, මම හිතන්නේ අපිට ඇදලා තියෙන කාලය මෙතනින් නිමවටපත් වෙනවා. ඉතින් පින්තුන් හැම දිනටම බොහොම පිං, මෙතරම් වේලාවක් බොහොම ඉවසීමෙන් සිහියෙන් නුවණින් මේ ධර්මයේ ශ්‍රවණය කිරීම පිළිබඳව, ඉතින් මේ කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව අපේ විහාරවාසී ගරුතර ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරනවා, සෙත් පතනවා, පින් දෙනවා. ඒ වගේම ඔබ හැම දිනටම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව මේ පින්කම සඳහා අනුග්‍රහ දක්වන යමිත පෙරේරා මහත්මයාටත්, සිරිමාව පෙරේරා මහත්මියටත්, ඒ ආදරණීය දරුවන් ඇතුළු හැම දෙනාටම සියලු යහපත් බලාපොරොත්තු සඵල වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. අප නමින් මියගිය සියලු ඥාතීහුද මේ පින් සුවපත් වෙත්වා, පින් කැමති දෙවියනුත් මේ පින් සුවපත් වෙත්වා කියලා අපි සාදෝ කියලා පින් අනුමෝදන් කරමු. සාදෝ, සාදෝ, සාදෝ. ඇස්කරගත් යෝතුම් පින් කම තුළින් ජනත කරගත්තාව පුණ්‍ය ඵලය අප හැම දෙනාට මෙලොව ජීවිතයේ සූපත් භාවය සඳහාත්, සසර ජීවිතයේ සූපත් භාවය සඳහාත්, ප්‍රාර්ථනානුකූලව නිර්වාණාබෝධය සඳහාත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛා, භයම් පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, Untu sambe pipanino Dukin pelena sat Dukin videtva Bien pelena sat Bieneti vetva Sovintavena sat සොම්නස්සං වෙත්වාන් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වාන්